නමාමි බුද්ධං ගුණසාගරන්තං සද්ධා සදා හොන්තු සුඛී අවේරා කායෝ නිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්තේ සම්බේ මරණං අහංච. නමස්කාරය කියන්න පංචශීලයේ සම්බන්ධයෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තතියංති බුද්ධං සරණං ගච්ඡාමි තතියංති ධම්මං සරණං ගච්ඡාමි තතියංති සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සෙනෙහවත් වාසනාවන්ත පින්තුනි, ඉමා ශ්‍රද්ධාවෙන් සෝදානම් කොට තැන්පත් කළ තියෙන මේ මල්කාන් සොන්දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් ප්‍රණීත සම්බුද්ධ පූජාව අප සරණ ගිය අපේ සාසුරෝ වූ සද්ධර්මයෙන් ලෝකයක් සංසවදාල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් බුදුගුණ සිහිපත් කරමින් සම්බුද්ධ පූජාවස්යෙන් පූජා කරමු. එදා උන්වහන්සේ දඹදිව බුද්ධගයාවෙහි ජයශ්‍රී මහ බෝධි මූලයේහි වජ්‍රාසනය මත සම්බුද්ධත්වයේ ලබාගත් මොහොතෙහි උන්වහන්සේට කරන පූජාවක් සේ හිතලා ඉමහත් ශ්‍රද්ධාව උපදවාගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් චේතසං සංඛානීය ඉහෙලටම දිනු කරගත්තු ඒ උත්තරම මනුෂ්‍ය රත්නයේ වෙනුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ සියලු පූජාවන් පූජා කරමු, පූජා වේවා කියන පැතුමෙන් අපි කවුරුත් ගාථා කියලා වන්දනා කරමින් කෙටියෙන් සම්බුද්ධ පූජාව පවත්වමු. නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතයං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධිම් බුද්ධරූපං සකලං අදිවාසේතුනෝ බන්තේ සම්බං සන්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තිය සාදෝ සාදෝ සාදෝ ශ්‍රද්ධාවන්ත පින්තුනි අප දැන් බලාපොරොත්තු වෙන්නේ ස්වල්ප වේලාවක් භාවනා වඩලා අපේ විසිරී තියෙන හිත එක අරමුණක කුසල චේතනාවක තබා ගන්නටයි. ඉතින් ඒක එකාතකින් අපේ චිත්ත සංතානයේ පාරිශුද්ධත්වයට මෙන්ම විශේෂයෙන් මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කිරීමට මූලිකව කරන සෝදානමක් විදියටත් සඳහන් කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනා ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා සමත විපස්සනා කියලා. සමත භාවනාවෙන් කරන්නේ අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණයන් දුර වෙන විදියට කිසියම් කුසල අරමුණක සිත අඛණ්ඩව පවත්වා ගැනීම. ඒ සමාධිමත් වෙච්ච හිතෙන් ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී අනිත්‍ය දුක් අනාත්ම ආදී වශයෙන් මෙනෙහි කිරීමට කියනවා විපස්සනා භාවනා කියලා. විපස්සනා භාවනාවෙන් කරන්නේ හිතේ තියෙන අවිද්‍යා නීවරණය දුරු කිරීම. සමත භාවනාවෙන් කරන්නේ පංච නීවරණ දුරු කිරීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ අවිද්‍යා නීවරණය දුරු කිරීම. ඉතින් මේ ක්‍රම දෙක තමයි බුදුදහමේ ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම කර්මස්ථාන 40ක් බුදුදහමේ දැක්වෙනවා. දස අනුස්සති, දස කසින, දස අසුභ, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර භාවනා, ආහාරෙහි පටික්කෝල මනසිකාරය, ධාතු මනසිකාරය, මේ වගේ ක්‍රම 40ක් ධර්මයේ සමත භාවනා විදිහට දක්වනවා. ඒ කුමන භාවනාවක් කළත් බුදුදහමේ ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් තමයි මේ සියල්ලක්ම පටන් ගන්නෙ. සාමාන්‍ය සම්මා දිට්ඨිය විතරක් නෙවෙයි, ලෞකික සම්මා දිට්ඨියෙන් නොනැති දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳව කිසියම් අවබෝධයක් සහිත වූ ලෝකෝත්තර සම්මා දිට්ඨිය සොතමේ ඥානෙන් අසා දැනගත් ශ්‍රාවකයායි මේ කුමන භාවනාවක් කළත් කරන්නේ. ඉතින් මේ භාවනාවක අවසාන ප්‍රතිඵලය තමයි හිත සමාධිමත් වුණාට පස්සේ ඒ සමාධිමත් වෙච්ච හිතෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම. අපේ ජීවිතයේ සම්පූර්ණ සාර්ථකත්වය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ අභිඤ්ඤා සූත්‍රයේදී දේශනා කළා. මේ ලෝකේ පහළ වෙච්ච නුවණැති බුද්ධිමත් මිනිසියෙකුගේ ජීවිතයෙන් ගන්න ඉහළම ප්‍රතිඵලය තමයි අපේ ජීවිතයේ හැකිතාක් දුරට සමත සහ විපස්සනා කියන භාවනා ක්‍රම දෙක සඳහා දෛනිකව කාලය කැප කිරීම. අපි ඇත්තටම අපට ආදරය නම්, අපේ ජීවිතය සතුට වෙන දකින්න කැමති නම්, අපේ ඥාති මිත්‍රාදීන් සැනසීමෙන් ජීවත් වෙනවා දකින්න කැමති නම්, අපට උදව් උපකාර කරපු අපේ අම්මල තාත්තලට, ගුරුවරුන්ට, අතීතගත අම්මල තාත්තලටත් මේ හැම දිනාටම උපකාරයක් කරන්න කැමති නම්, අපි වෙනුවෙන් මේ උතුම් ධර්මයක් ලෝකයට වදාළ බුදුහාමුදුරුවෝ කෙරෙහි ඒ ධර්මයේ සුරක්ෂිත කරපු මහා සංඝරත්නයට අපට කරන්න පුළුවන් ඉහළම කෘතඥතාවය තමයි සමත විදර්ශනා භාවනාව සඳහා කරන කැපවීම. ඊට ආරම්භයක් වශයෙන් දුකේ හට ගැනීම නිරුද්ධම පිළිබඳව කිසියම් අවබෝධයක් අපි ලබන්නටත් ඕන. පින්නතුන් පසුගිය කාලේ පුරාම ඊට අදාළ කාරණා ශ්‍රවණය කළ තියෙන්නේ. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වන්නේ ආනාපාන සති භාවනාවෙහි හිත සමාධිමත් කරලා සමාධිමත්ව සිටවිල්ලෙන් යුක්තව අනිත්‍ය ආදී ලෝක යථාර්ථයන් නුවණින් මෙනෙහි කිරීමටයි අප මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ. ඉතින් ඒ සඳහා ටික වේලාවක් පහසුවෙන් ඉන්න පුළුවන් විදිහට හොඳට සෝදානම් වෙන්න. තමගේ ශරීරයේ පහසුවෙන් සැහැල්ලුවෙන් තබාගෙන වම අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ ඍජුව තියාගන්න. දැන් තමන්ගේ ඉරියව්ව ගැන මොහොතක් හොඳින් සිහිපත් කරන්න. දෙපා සිට හිස දක්වා ඔබ මේ සිට ඉරියව්ව මද වේලාවක් හොඳින් සිහිපත් කරන්න. දැන් තමන් මේ ධර්ම ශාලාවේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳට සිහිපත් කරලා වර්තමානය තුළ හොඳට හිත තියාගන්න. නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා සතින් පරිමුඛං උපට්ඨපෙත්වා කියපු විදියට නාසය ආශ්‍රිතව හොඳට වර්තමානයේ හිත සැහැල්ලුවෙන් තියාගන්න. පළමුවෙන්ම මා මේ සංසාර ගමනේදී බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවරට මගේ සිත කය වචනය කියන තුන්දොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කිසියම් වරදක් වී තිබේ නම් ඒ සියලු වැරදි වලට මම හදවතින්ම සමාවයි දෙනවා. ඒ තෙරුවන් මට කමා කරන සේක්වා. දැන් නාසය ආශ්‍රිතව හිත තියාගෙන අපි ආනාපාන සති භාවනාව වඩන්නයි සූදානම් වෙන්නේ. ඊටාම ස්වාභාවිකව සිදුවන ආස්වාස ප්‍රස්වාස පිළිබඳව හිත තියාගනිමු. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව නාසය ආශ්‍රිත හොඳට මා හිත තියාගෙන ඉන්නේ. සතෝ අස්ස සාමී සතෝ පස්ස සාමී. සිහියෙන් හුස්ම ගනිමි. සිහියෙන් හුස්ම පිට කරමි. හොඳට වර්තමානය තුළ හිත තියාගෙන ඉන්නේ. මගේ කනට ශබ්දයක් ඇහුණත් ඒක අනිත්‍යයි කියලා මම බැහැර කළා. නැවත සති නිමිත්තට ආනාපාන සතියට මා හිත ගන්නවා. ස්මෙතල් වෙනවා පිට වෙනවා. දීර්ඝව හුස්මෙතල් වෙනකොට දීර්ඝව හුස්මෙතල් වෙන බවත් දීර්ඝව හුස්ම පිට වෙනකොට දීර්ඝව පිට වෙන බවත් මා හොඳට නුවණින් දකිනවා. සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස කය පිළිබඳව හොඳ අවධානයෙන් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. ඒ හුස්මකය ටිකෙන් ටික සංසිඳන ආකාරයම දකිනවා. ඒ සංසිඳීම දකිමින් සිහියෙන් නොනින් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. මගේ ශරීරය ආහාරයෙන් නිර්මාණය වෙච්ච දෙයක්. ආහාරයේ නිරෝධයෙන් මගේ ශරීරය නිරෝධ වෙන දෙයක් බව මීට සමගාමීව මානවලින් සිහි කරනවා. නාසය ආශ්‍රිතව දිගටම මා හොඳට සිහිය වර්තමානයේ තියාගනිමින් මේ කරුණු නුවණින් මෙනෙහි කරනවා. මගේ ශරීරයේ හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. හේතු ඇති කල්හි ආහාර, කර්ම, තෘෂ්ණා, අවිද්‍යාදී මේ හේතු මත ශරීරය හටගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මට ඇතිවන කායික මානසික වේදනාවන් සැප හෝ දුක් වේදනා, උපේක්ෂා වේදනා ලැබෙනව නිතරම. ඇසින් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, කයට පහස දැනිලා මේ ආදී වශයෙන් සැප දුක් උපේක්ෂාදී වේදනා ලැබෙනවා. ඒව ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. ඒ වේදනාව මම නොවේයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. හේතුඵල ධාමක ප්‍රතිඵලයක්. හැම මොහොතකම මගේ හිත හටගන්නවා, නිරුද්ධ වෙනවා. නාම රූප නිසා හටගන්න විඥාණය නාම රූප නිරුද්ධ වීමෙන් හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. ඒක මට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට ඒක දකින්න පුළුවන් විතරයි තියෙන්නේ. හැම මොහොතෙම සිත හටගන්නවා, නිරුද්ධ වෙනවා. හටගන්නවා, නිරුද්ධ වෙනවා. ඒ සිතත් එක්ක එකට හේදෙන සිතිවිලි තියෙනවා. රාග ద్వේස ආදී හිතිවිලි, නීවරණ ආදී අකුසල මෙන්ම කුසල චේතනා, සති, විරිය, සමාධි, සති ආදී මේ ආදී කුසල චේතනා තියෙනවා. ඒවත් හැම මොහොතෙම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිසා හටගන්න නිසිතවිලි හටගෙන නිරුද්ධ වෙනවා. විද්‍යාව වශයෙන් නුවණින් හටගන්න සිතවිලි තියෙනවා. ප්‍රඥාවෙන් හටගන්න සිතවිලි ඒවත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ කිසිවක් නිත්‍ය නැහැ. ඒ කිසිවක් මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. හැම මොහොතෙම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන නිස්කන්ධ පංචකය හේතු එකතු වීමෙන් හටගෙන හේතු වින්බීම් වශයෙන් නිරුද්ධ වෙනවා. හැම මොහොතෙම මේ රූපාදී ස්කන්ධ පංචකය හටගන්නවා, නිරුද්ධ වෙනවා. හටගන්නවා, නිරුද්ධ වෙනවා. මේ රූපාදී ස්කන්ධ කිසිවක් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඒ සියල්ලක්ම හේතුඵල ධර්මයේ ප්‍රතිඵලයි. මා නිතිපතාම කිසියම් භාවනාවකින් හිත සමාධිමත් කරමින් මේ ස්කන්ධ පංචකයෙහි සමුදය වය, උදය වය, ඇතිවීම නැතිවීම දකින කාලය මා ටිකෙන් ටික වැඩි කරගන්නවා. මගේ ආධ්‍යාත්මික ජීවිතයෙහි සම්පූර්ණ සාර්ථකත්වය දියුණුව රඳා පවතින්නේ අනිත්‍ය ආදී මේ ත්‍රිලක්ෂණේ මෙනෙහි කිරීමට මා කැප කරන කාලය මත. සසර අනාදිමත් කාලය අපමණ දුක් විඳ මම ඉමහත් වූ කුසල කර්මයන්හි ප්‍රතිඵල ලෙස මා ලබා ඇති උතුම් සම්බුද්ධෝත්පාදයේ සහ දුර්ලභ මිනිසාත්ම භාවයෙන් මට ලද හැකි උපරිම ප්‍රතිඵලය තමයි දුකෙන් නිදහස් වීම. ඊට තියෙන ඒකායන මාවත තමයි ස්කන්ධ, ධාතු, ආයතන පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම. මෙලෙස මෙනෙහි කිරීමට මා උපරිම ලෙස මගේ කාලය, ශක්තිය සියල්ල මා කැප කරනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි අනිත්‍යයි. සාදු සාදු සාදු. බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති ති. සැඳහැවත් වාසනාවන්ත පින්නතුනි, ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ මේ කොවීනා නගරයට රැගෙනාවට පස්සේ අපි විශේෂ කාරණයක් සේ පින්නතුන්ගේ පහසුව සඳහා සති හතක් විශේෂ ධර්ම දේශනා මාලාවක් ආරම්භ කළා. එයින් අද අපි හයවෙනි සතියේ හයවෙනි සිකුරාදා සිදු කෙරෙන දේශනාවටයි අහුම්කන් දීමට බලාපොරොත්තු වෙන්නේ. මීට පෙර අපි බුදුදහමේ මූලික ඉගැන්වීම් අපි සාකච්ඡා කරා. ඒ අතර අද අප බුදුදහමේ තියෙන ප්‍රමුඛතම මාතෘකාවක් වන හේතුඵල දහම ගැනයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, අපි මුලින්ම සඳහන් කළ පරිදි බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුකුබ්බ නින්නෝ, අනුකුබ්බ පෝනෝ, අනුකුබ්බ පබ්බාහාරෝ කියලා සඳහන් කරනවා. මහසාගරයක් ක්‍රමයෙන් ගැඹුරට යන වගේ බුදුහාඳුරන්ගේ දේශනාවෙත් එක්තරා අනුපිළිවෙලක් තියෙනවා. ටිකෙන් ටික ගැඹුරට යන දහමක් තමයි උන්වහන්සේ දේශනා කළේ. ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව මේ අනුපූර ප්‍රතිපදාව අපට දැක ගන්නට පුළුවන්. ඒ අනුව අපි මුලදී පෙනුතන විශේෂයෙන් ලෞකික ජීවිතය සඵල කරගන්නට හේතු වන විශේෂයෙන් කම්මසකතා සමාධිය පාදක කරුණු බෙහෙවින් විස්තර කළා. ඊට පස්සේ අපි ටිකෙන් ටික ලෝකෝත්තර සමාධියට අදාළව චතුරාර්ය සත්‍ය, ඒ වගේම පටිච්ච සමුප්පාදය, මේ වගේ කරුණු අපේ ත්‍රිලක්ෂණ ආදී කරුණු අපි සාකච්ඡා කරමින් ඉන්නේ. පින්නතුනේ, ආරම්භයක් වශයෙන් ගත්තොත් බුදුහාඳුරන්ගේ බලාපොරොත්තු වුණේ විශේෂයෙන්ම නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය කම්මසකතා සමාධියට පමුණවන්න. කම්මසකතා සමාධියේ ඉන්න අය ලෝකෝත්තර සමාධියට පමුණවන්නටයි බුදුහාඳුර ධර්ම දේශනා කළේ. ලෝකේ සමහර අය ඉන්නවා නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය. කිසිම දෙයක් වුණු කර්මය වැඩදයක් තබා තමන්ගේ දෙමෝපියන් සැලකීමේ ගුණයක්වත් ඔවුන් පිළිගන්නේ නැහැ. මෙන්න මේක ඉතාම අනතුරුදායක දෙයක් බව බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා. ආනන්තරය කර්මපා හැරුණකොට තියෙන ප්‍රබලම කර්මය. ඇතැමිට ආනන්තර කර්මයටත් වඩා ප්‍රබල කර්ම විදිහට සලකන්නේ නියති මිත්‍යාදිෂ්ඨිය කියන එක. ආනන්තර කර්මවල විපාක විදියට ඒක නම් කල්පයක් නිරේ දුක් ඉඳලා නැවත යාට සුගතිගාමි වෙන කර්ම තියෙනවා නම් සුගතිගාමි වෙන්න පුළුවන්. නමුත් වෙනතුනි නියත මිත්‍යාදිෂ්ඨිය කෙනෙක් ඉන්නවා නම් ඔහු නිරේ ඉපදිලා ගත කරන කාලය මෙතකේ කියලා සීමා කරන්න බෑ. ඔහුට මේ තියෙන නියති මිත්‍යාදිෂ්ඨිය දුරු වෙන තුරුම ඔහු නිරේ දුක් විඳින සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි බුදුහාඳුරු මුලදී අර නියත මිත්‍යාදිෂ්ඨියෙන් මුදවන්නට අපට කම්මසකතා සමාධිය අදාළ දේශනා කළේ. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමාන ආදීනව, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං මේ ආදී වශයෙන් කම්මසකතා සමාධිය පාදක කරගෙන කරුණ දේශනා කළා. යතින්ති බුදුහාඳුරු දේශනා කරන්නේ කොහොමද? ලෞකික සම්මාදිට ඉඳගෙන දේශනා කරන්නේ. එතන කියන්නේ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පරිසරණෝ යං කම්මං කරිස්සාමේ කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති කියලා කියනවා. අපි යම් කර්මයක් කරනවා නම් හිත මුලලා සිත කය වචනේ කියන තොන්දරින් අන්නේ කර්මය තමයි අපේ දායාදේ, අපේ උරුමය, අපේ ඥාතිවරයා කියලා දේශනා කළා. ඒ කම්මස කතා සම්බන්ධයට අනුකූලව. නමුත් පින්නතුනේ තවත් ගැඹුරට යනකොට ලෝකෝත්තර සමාධියට යනකොට කොහොමද? ඒක ඊටත් වඩා ගැඹුරින් බලනවා කොහොමද? එදෙන්ද කියන්නේ කම්මස්ස කාරකෝ නැති විපාකස්සච වේදනා. සුද ධම්මා පවත්තන්ති. එතකොට කර්මයක් කරන කෙනෙක්වත් විපාක විඳින කෙනෙක්වත් එතෙන්ද කියන්නේ. එතෙන්දී කවුද කර්මය කරන්නේ කියන එක නෙවෙයි කියන්නේ, කුමකින්ද මේ ජරා මරණ ආදී දුක් ඇති වුනේ කියන හේතුවයි කියන්නේ. හේතුඵල ධර්මය කියන්නේ. අන්නේ හේතුඵල ධර්ම තමයි මෙන්න මේ න්‍යායෙන්, ආර්ය න්‍යායෙන් නැත්තම් හේතුඵල ධර්මෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනි පළවෙනි පියවර විදියට උන්වහන්සේ දේශනා කළේ කම්මසකතා සමාධියට ඉඳලා හැකිතාක දුරට ඉහළම කුසලයන්ට අපි ළඟා වෙන්නට ඕන. එහිදී බුදුහාමුදුරෝ දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් අපට දේශනා කළා. අනේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනකොට අපි ඊටාම බුද්ධිමත්ව වඩාත් මානසිකසදායේ වෙන විදියට කරන්න දක්ෂ වෙන්නට ඕන. දානයක් දුන්නා, මනමින් සකස් කරලා, කර්මඵල අදහාගෙන ගෞරවයෙන් දෑතින් නිතර නිතර ඒ පින්කම් කරන්නට ඕන. සාමාන්‍යයට උදව්පකාරණ ගන්න විතරක් නෙවෙයි, අනුත්තරම් පුණ්‍යක්ෙත්තන් ලෝකස්සය කියපු විදියට ලෝකයාගේ අනුත්තර පින්කෙත විදියට සලකපු සංඝ සතු දානමය පින්කම් වලට සහභාගි වෙන්නට ඕන. අනිත් කාරණය නිතරම පංචශීලය ආරක්ෂා කරන්නට ඕන. බුදු දම සංඝ කියන තෙරුවන ගැන තමන්ගේ හදවතේ නිතර ප්‍රසාදයේ අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. මෙන්න මේ කරුණවල ආනිසංස විදියට අපට සුගතිය ලැබෙනවා. මේ සුගතිය කියන කරුණ තමයි අපි පළමුවෙන් ස්ථාවර කරගන්නට ඕන. තමන් තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. ජීවිතයේ අනතුරකට පත් වනවතින් සාමාන්‍ය සෝදාය මරණයක් නෙවෙයි, ඉතාම සංකීර්ණ අවස්ථාවකදී මිය ගියත් දුගතියටපත් නොවන විදිහට ස්ථාවර මානසිකත්වයක තමයි ඉන්නවද කියලා නැවත නැවතත් විමසල බලන්න. විශේෂයෙන් පින්නතුනි වර්තමාන කාලයේ ඔබ දන්නව ලෝකෙ නොහෙක් තැන්වල වසංගත රෝග පැතිරෙන කාලයක්. අනේ පැතිරෙන කාලයක පැත්තකින් රෝග බය ඇති වෙනවා. රෝග බය පැතිරෙනකොට ඊළඟට දුර්භික්ෂ බය. දුර්භික්ෂ කියන්නේ මොකද්ද? භික්ෂ කියන්නේ ආහාර කෑම අඩු වෙනවා. දැන් මම පේනවනේ නේ බඩු නැහැනේ කඩවලනේ. කට්ටිය කලින් ගිහලා ගෙනලා තියාගෙන ඊට පස්සේ නිෂ්පාදනය කරන්නේ නැහැ දුර්භික්ෂ බය. මේ දෙකම ඇති වෙනකොට ඊළඟට අමනුෂ්‍ය බය එනවා. මෙන්න මේව ජයගන්න විදිය ක්‍රමානුකූලව බුදුදහමේ දේශනා කළා තියෙනවා. ඒන් පළවෙනි දේ තමයි විශේෂයෙන්ම අපේ සුගතිය ස්ථාවර කරගන්නට අවශ්‍ය වෙනවා. අන්න ඒකට තමයි මේ කම්මසගත සමාධිත්වයෙන් බුදුදහමේ නිතරම අපට අනුශාසනා කරන්නේ. කුමන අවස්ථාවක මිය ගියත් දුක දිගාමී නොවන විදියට ස්ථාවර පදනමක් අපි දාගන්නට ඕන. ඊට අමතරව අපි රතන සූත්‍රය ආදී සූත්‍ර ධර්ම සජ්ජහානා කරමින් අපට ධර්මයේ පැත්තෙන් ගන්න පුළුවන් වාසිය අපි ගන්නට ඕන. දෙවියන්ගේ ඥාතින පින් අනුමෝදන් කළා, දෙවියන්ගේ ඥාතින්ගේ ආශිර්වාදය ලබා ගන්නට ඕන. ඒ වගේම හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රවේශම් විමාදීන් ඒ පැත්තෙනුත් අපි ආරක්ෂා සනසා ගන්නට ඕන. අනවශ්‍ය ගමන් පුරුවන් තරම් අඩු කළ මෙවැනි කාලවල අපි බුද්ධිමත්ව ක්‍රියා කරන්නට ඕන. ඉතින් ඒ හැමදේම පින්තුණි අපට දහමින් ලැබෙන සුරක්ෂිතතාවය. ඉතින් ඒ සියල්ලටම වඩා පින්තුණි ලෝකයක් ජය ගන්න ක්‍රමය මෙන්න මේ හේතුඵල ධම ඔස්සේ බුදුහාමුදුර අපට දේශනා කළා. එකාතකින් සම්මා දිට්ඨිය සාසවා පුණ්‍ය භාගිය උපදිවේපාකාගේ විදියට අර දාන ආදී පින් දහම් කරමින් තමන්ගේ ආයු වරණ සැප බල සුගතිය කියන මේ කරුණ වලින් පෝසත් වෙනට ඕන. ඊළඟට දෙවනි පියවර විදියට බුදුහාමුදුර දේශනා කරනවා අත්තිබික්කවේ සම්මාදිට්ඨේ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා. අහරිය වූ අනාසර වූ ලෝකෝත්තර වූ සම්මාදිට්ඨියට ස්පර්ශ කරන්න ඕන අපි. බුදුහාමුදුර ඊටම පැහැදිලිව දේශනා කරනවා යම් කෙනෙක් හේතුඵල ධම දකිනවා නම් යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යම් කෙනෙක් පරිසම්පාදි දකිනවා නම් ඔහු ධර්මය දන්න කෙනෙක්. යම් කෙනෙක් ධර්මය දන්නවා නම් ඔහු පරිසම්පාදි දකිනවා කියලා. තවත් දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යම් කෙනෙක් ධර්මය දකිනවා නම් ඔහු මා බුදුහාමුදුරු දකිනවා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දකිනවා නම් ඔහු ධර්මය දකිනවා කියලා. මෙන්න මේ විග්‍රහය අනුව ඊටම පැහැදිලි බුදුහාමුදුරු දකින්නටත් ධර්මයේ දකින්නටත් මේ සියල්ලගේම පදනම හේතුඵල ධම දැකීම කියන එක අපට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී පින්නතුනි ප්‍රධානතම කාරණිය තමයි සම්මාදිට්ඨිය කියන කාරණය. සම්මාදිට්ඨිය තමයි මේ හේතුඵල ධම දකින්න තියෙන මූලික පදනම විදිහට දේශනා කළේ. ඒ සම්මාදිට්ඨිය ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට. ඒකේ මුලින් අපිට කර්මය ගැන විශ්වාසය අවබෝධය ලැබුණා. එතනින් අපි නවතින්නේ නැහැ. තවත් පියවරක් ඉදිරියට යනවා. යනකොට කොහොමද මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව පටිසම්පාදය ටිකින් ටික අපට තේරුම් ගන්නවා. අපි අඛණ්ඩව කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරනවා නම් අඛණ්ඩව ධම තුල ඉන්නවා නම් මේ කරුණ තමට ලැබෙනවා. ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබට ධර්මය ගැන උනන්දුව තියෙනවා නම් හොඳම ධර්ම දේශනාව ඔබට ලැබෙනවා. ඔබ කැමති දේ, ඔබ හොයන දේ ඔබට අනිවාර්යෙන් ලැබෙනවා. ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. කොච්චර කැලේක සැඟවිලා හාමුදුරු කෙනෙක් හිටියත් ඒ හාමුදුරන්ගේ ධර්ම දේශනාවක් ඔබේ ෆෝන් එකට එනවා. නිකන් නෙවෙයි ඔබ කල්යාණ මිත්‍රයන් එක්ක අඛණ්ඩව ගුණධම් දියුණු කරමින් ඒ ඇත්තට ඉන්නට ඕන. එහෙම හිටියොත් තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. එනිසා තමයි බුදුහාඳුරෝ නිතරම දේශනා කළේ කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම පටිපදාව කියන මෙන්න මේ කරුණු හතර මේ ජීවිතය සාර්ථක කරගන්න, සුගතිය ලබා ගන්න විතරක් නෙවෙයි නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් මේ කරුණු හතර අඛණ්ඩවම පවත්වා ගන්නට ඕන. අන්නේ අතුරින් අපට විශේෂයෙන් ලැබෙන දේ තමයි මෙන්න මේ පටිච්චසමුප්පාදය. නැත්නම් අපි හේතුඵල ධර්ම කියලාත් කියනවා, ඉදම් පච්චතාවය කියලාත් කියනවා, ආර්ය න්‍යාය කියලාත් කියනවා. විවිධ නම් පටිච්චසමුප්පාදයට විවහාර කරලා තියෙනවා. ඒ තරක් නෙවෙයි පින්නතුනි මේක තමයි බුදුදහමේ තාම සංකීර්ණ මාතෘකාව. වරක් ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා බුදුහාඳුරනේ මේ පරිසම්පාද න්‍යායන් වග් ගැඹුරුයි. නමුත් මට මේක තේරුම් ගන්න පහසුයි කියලා. නමුත් බුදුහාර දේශනා කරන ආනන්ද එහෙම කියන්නේපා. මේක තේරුම් ගන්න ලේසි දෙයක් නෙමෙයි, මේක අමාරු දෙයක්. අමාරු නිසාම තමයි සත්‍යයන් මේ තරම් අවිද්‍යාවෙන් වෙලිලා තෘෂ්ණාවෙන් ගැට ගැහිලා මේ ලෝකේ සැරිසරන්නේ. මේක තේරුම් ගන්න බැරි වීම හේතුව නිසාමයි කියලා දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, පටිච්ච සමුප්පාදයේ පිළිබඳ විවිධ න්‍යායන් තියෙනවා. න්‍යායන් දහස් ගාණක් තියෙනවා. ඒ සියල්ලක්ම සැරුවත් හාඳුනනටවත් විශේෂ ගෝචර වෙන්නේ නැහැ. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විසර විතරයි පරිපූර්ණ වශයෙන්ම පටිච්චසමුප්පාදයේ පිළිබඳ අවබෝධය ලැබෙන්නේ. නමුත් ශ්‍රාවකයන් විදිහට අපට යම් යම් න්‍යායවලින් ඒක තේරුම් අරගෙන ඒ මුල් විග්‍රහයට නවස්ථාව සලසලා දීලා තියෙනවා. එතෙන්දී ඇතැමිට එක සූත්‍රයක් විතරක් නෙවෙයි සූත්‍ර ගාන පරිශීර්ණය කරන දේශනා පොතපත කල්යාණ මිත්‍රයන් අපි ඇසුරු කරන්නට ඕන. ඒකෙන් තමයි ලොකු යහපතක් ලැබෙනවා. අපි මුලින්ම සඳහන් කරනවා අපි ඉන්නතුනි මේ සම්මා දිට්ඨියත් ඒ වගේම හේතුඵල ධර්මත් නැත්නම් පටිච්චසමුප්පාදයත් ඒ වගේම චතුරාර්ය සත්‍යයත් සතර සතිපට්ඨානියත් මෙන්න මේ කරුණු එකට ලින්ක් එකක් වගේ යනවා. එක සම්බන්ධයක් තියෙනවා. මොනවද? සම්මා දිට්ඨිය, හේතුඵල ධම, පටිසම්පාදය, ඊළඟ චතුරාර්ය සත්‍ය සහ සතර සතිපට්ඨානි. එතකොට පටිසම්පාදය පිළිබඳව සම්මා දිට්ඨියෙන් දැනගත්තු පමණට එතනත්තා දුක ගැන දැනගන්නවා. පටිච්චසමුප්පාදය දුකයි දෙකම දැනගත්තු පමණට එතනත්තා මොකද කරන්නේ? එයා සතර සතිපට්ඨාන තුළ උපරිම ලෙස ඉන්න උත්සාහ කරනවා. රහතන් වහන්සේට කියන්නේ සදා සතෝ කියලා. සදා සතෝ කියන්නේ අඛණ්ඩවම සතිපට්ඨාන තුළ ඉන්න උත්සාහ කරනවා. පින්වතින අපිත් ප්‍රතිඵල ලබන්න කැමති නම් තමන්ගේ කය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතුවිලි ගැන නිතර අවධානයෙන් ඉන්නට ඕන. ඉන්න විතරක් නෙවෙයි ඒ වගේ හට ගැනීම නිරුද්ධ වීම දකින්නට ඕන. පුලුවන් තරම් ජීවිතේ මේව භාවිත කරන්නට ඕන. අපි හිතන්නේ ඇතැම්මිට දැන් අපි ධර්ම ශ්‍රවණය කරනවා. කල් අපි පෑගින් විතර නැගිටිනවා. නැගිටින්නේ අපි ටිකක් රෙස්ට් එකක් ගන්න කියලානේ. කෑම ටිකක් ගන්න යන්න කියලා අපි හිතන්නේනේ. නමුත් පින්නතුනි මෙතනින් ඊළඟ පියවරට යන්නේ මොකටද? තමන් ඊළඟ ඉරියව්වෙදිත් මේ වගේම ධර්මයේ හැසිරෙන්න ඊළඟ පියවරට යන්නේ. කයට රෙස්ට් එකක් ගන්න තමයි, නමුත් මනසට රෙස්ට් එකක් ගන්න නෙවෙයි ධර්මයෙන්. ධර්මයෙන් ඉන්ටෝල් ගන්න බෑ. ධර්මයෙන් විවේක රෙස්ට් ගන්න බෑ. එහෙම ගත්තොත් තමන්ට ලොකු අවාසියක් වෙනවා. මේ සම්බුද්ධ ශාසනය වාකාස්ථා ගිහිලා යනවා තමන්ට. ඒ නිසා තමන් මෙතනින් නැගිටලා ඊළඟ ඉරියව්වට යන්නේ මොකටද? ඊළඟ ඉරියව්වේ පහසුවෙන් මේ සති සම්පජඤ්ඤය දෙක වඩන්න. කෑමක් කන්නේ ඒ කෑම කන ගමන් ඒකේ ආහාරය පටකෝල මනසිකාරය මෙනෙහි කරමින් ඒකේ සමුදය දකිනින් කරන්නේ. ඒ විතරක් නෙවෙයි පිනතුනි, ඒක ස්වාමි වහන්සේ කෙනේ කාරණයක ඉන ස්වාමි වහන්සේ කෙනේ සඳහන් කරනවා මං නිදාගන්නේ නිවන් දකින්න කියලා. නිවන් දකින්නේ නිදාගන්න කියලා. ඇයි ඒ? ඒ නිදාගන්නේ සිහියෙන් ඉරියව්වේ නොවනින්. ඒ නිදාගන්නේ මම උදේම අවදි වෙලා නැවත මම භාවනා කරනවා කියන හැඟීමෙන් තමයි. මම හෙට දවසේ නැවත ධර්මයේ හැසිරෙනවා කියන දෙයට උපකාරයක් සඳහායි මේ නිදාගන්නේ පිණිතුනේ. මෙන්න මේ වගේ අපේ ජීවිත වුණොත් තමයි ධර්මයෙන් වෙනසක් ජීවිතේ දකින්න ලැබෙන්නේ. නැත්තම් අවුරුදු 100ක් බණ අහන්න පුළුවන්. මාසෙට දවසක් ඇවිල්ලා. අවුරුදු 100ක් මාසෙට වරක් ගානේ සමාදන් වෙන්න පුළුවන්. නමුත් කුසලයක් වෙනවා සුගතිගාම වෙන්නත් පුළුවන්. නමුත් ධර්මයේ මේ තම බලාපොරොත්තු වෙන සාර්ථකත්වයේ වෙනස තමන් දකින්නට නැහැ. ධර්මයෙන් සඳහන් වෙනවා කැලේගෙන ඊටාම දරුණු නපුරු කුළුහරකෙක් ගෙනල්ලා මාසෙකට දවසක් ගෙදරක් ළඟ කණුවක බැඳලා තියලා ආහාර කඩුවෙන් තියලා හවසට මේ හරක ගැට ලිහලා යවනවා වනයට. අවුරුදු 100ක් ගත වෙනවා. ගත වුණත් මේ සතාගේ වෙනසක් තියෙනවද? මේ සතාගේ වෙනසක් නැහැ. අපිත් එහෙම තමයි. මාසෙට සැරයක් සිලිගන්න එකත් අපිත් එහෙම තමයි. ලොකු වෙනසක් නැහැ. ඒ සිලිගන්න දවසේදී උපරිම ඇතමෙට ඉන්නවා. එතනින් නැකිට ගමන් හා හොඳට දැන් දුවන්න පුළුවන්, කනින්න පුළුවන්, කෑම කන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන් කියලා අපි යන්නේ. පින්නතුනි එහෙම වුණොත් අපේ ජීවිතයේ ආධ්‍යාත්මික වෙනසක් අපට දකින්නේ නැහැ. ඒකෙන් කියන්නේ ඔබ හිරකල් ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. පින්නොතුනි ධහම තුල ඉන්න ඉන්න තමන්ගේ බර එන්න එන්න මඩු වෙනවා. ඒකට කියන්නේ බාර නික්කේප කියලා. බර බිමින් තියනවා. දැන් අපි ලොකු බරක් මේ හිතේ තියාගෙන ඉන්නේ. ඇසෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, නාසෙන් ඉඳපු ගඳ සුවඳ, දිවෙන් දැනිච්ච රස, කයින් දැනිච්ච පහස, හිතට ආපු සිතුවිලි, මේ අතීතයේ ලැබිච්ච අරමුණු නිරුද්ධ වෙච්ච දේ යලිස් අවිද්‍යාවෙන් සිහි කරන හැම මොහොතකම මොකද වෙන්නේ? අපි අතීත අරමුණට ගිහිල්ලා එක්ක නාමකායෙහි අපි ඒ අරමුණට පරිග සම්පස්සට යනවා, නැත්නම් රූපකායේ අදිවචන සම්පස්සට යනවා. සිතට සිතවිල්ලක් එනකොට ඒ සිතවිල්ල ඔස්සේ ඇස්කන් ආසාදී පංචායතනය කරා යනවා. නැත්නම් ඇස්කන් ආසාදී පංචායතනයට ලැබිච්ච අරමුණ ඔස්සේ අතීත සිතවිලි ඔස්සේ හිතමින් ඉන්නවා. මෙන්න මේ දෙපැත්තට තමයි අපි දෝලණය වෙන්නේ. මෙන්න මේ දෝලණය නැති කළා දුකෙන් නිදහස් කරන්නයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්‍ය ධර්ම දේශනාදී පින්නතුනි මේ හේතුඵල ධහම පටිච්ච සම්පදාය කියලා කියන්නේ බුදුදහමේ හදවත. කල්පයක් තුළ ලෝකෙට ලැබෙන අසිරිමත් නැවුම්ම දේ තමයි පටිච්ච සම්පදාය කියලා කියන්නේ. අනේ පටිච්ච සම්පදාය අහන්න තමයි පින්නතුනි අපේ සසර අනාදිමත් කාලයක් පින් කරලා අපි ප්‍රාර්ථනා කළා අපි පාරමිතා පුරලා අද මේ ආසනෙ මත වාඩි වෙලින් අන්‍ය අවබෝධය හැකි තාක් දුරට අපි දිනු කර ගන්නට ඕන. ඉතින් මෙන්න මේ පරිසම්පාදය විවිධ ක්‍රමවලින් බුදුහාඳුර විස්තර කරලා තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් ආකාර 12කට විස්තර කරලා තියෙනවා. ඒ 12ම සමහර තැන්වල 11කින් දක්වලා තියෙනවා. ඒ කරුණ මැදින් අඩු කළා 10ට දක්වලා තියෙනවා. 9ට දක්වලා තියෙනවා. මේක මොලේ ඉඳන් අවිද්‍යාවෙන් ඉඳන් ජරා මරණ වටත් ඉස්සර කළා තියෙනවා. ජරා මරණ වලින් පටන් අරන් අවිද්‍යාවට යන විදිහක් තියෙනවා. මැදින් පටන් අරන් තෘෂ්ණාවෙන් පටන් අරන් අවිද්‍යාව කරා මුලට යන විදිහක් තියෙනවා. තෘෂ්ණා වේදනා ස්ථාන වලින් පටන් අරන් ජරා මරණ වලට යන විදිහක් තියෙනවා. මේ අංග 12ම අඩු වැඩි වශයෙන් විවිධ ක්‍රම වලින් දේශනා කරනවා. මුලින් ඉඳන් අගට කියනවා, අගින් ඉඳන් මුලට කියනවා, මැද ඉඳන් අගට කියනවා, මැද ඉඳන් මුලට කියනවා. මේ අවිද්‍යාදී අංග වලින් විතරක් නෙවෙයි පිනතුනි තවත් විවිධ ක්‍රම වලින් මේ න්‍යාය දක්වලා තියෙනවා. දැන් ඔබ දන්නවා පස්වග මහණුන් පැවිදි වෙනකොට, පස්වග මහණුන් සෝවාන් වෙනකොට, රහත් වෙනකොට මේ අවිද්‍යාපත්‍ය සංඛාර කියන කතාව කිව්වේ නැහැ. බාහ්‍ය දාරුචීරිය රහත් වුණා මේ කතාව කිව්වේ නැහැ. සරුත්ථානු සෝවාන් වුණා අවිද්‍යාපත්‍ය සංඛාර කියන කතාව කිව්වේ නැහැ. නමුත් මේ න්‍යාය වෙනත් වෙනත් වචන වලින් දේශනා කරලා තියෙනවා. කොහොමද දේශනා කරපු විදිය? පස්සක මහණට බුදුහාම දේශනා කළේ යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතු නිසා ඇති වෙනවා නම් ඒක හේතු නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙනවා කියලා දේශනා කළේ. ඒකම තවදුරටත් ඉස්තර කළා උන්වහන්සේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළා. ඇසනාත් චක්කුන් අනත්තා රූපං අනත්තාදි වශයෙන් ඇසාදී ආයතන අනත්මයි කියලා දේශනා කරා. අස්සජි හාමුදුරුවෝ, අස්සජි මහරහතන් වහන්සේ සැරුවත් හාමුදුරණ දේශනා කළේ යේ ධම්මා හේතුප්පවවා තේ සංහේතුන් තථාගතෝ ආහ තේ සංඛ්‍යෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ කියන. මෙන්න වෙනත් විදිහකින් කිව්වේ ඒක. යම් කිසි දෙයක් හේතු නිසා හටගත්ත නම් ඒක නිරුද්ධ වෙන ආකාරය කියමයි මගේ ශාස්ත්‍රයේ දේශනා කළේ කියලා. බලන්න අර කාරණේ වෙනත් විදිහකින් දේශනා කරන විදිය. තවත් වෙනක බුදුහාන චක්කුන් අනිච්ඡන් කියලා කියනවා. ඇස අනිත්‍යයි කියලා කියන්නේත් මේක. තවත් වෙනක රූපං අනිච්ඡන් කියලා කියනවා. රූපය අනිත්‍යයි කියලා කියන්නේත් මේක. තවත් වෙනක බුදුහාඳුරෝ අස්මින් සතේ ඉදං හෝති මේ ඇති කල්හි මේ ඇති වෙනවා කියලා දේශනා කරන්නේත් මේක. තවත් තැනක අස්මින් අසති ඉදන්න හොති කියලා දේශනා කරනවා. මේ නැති කලින් මේ නැති වෙනවා. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති මේ ඉපදීමෙන් මේ ඇති වෙනවා. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති මේ නිරුද්ධවීමෙන් මේ නිරුද්ධ වෙනවා කියලා දේශනා කරනවා. මෙහෙම දේශනා කළ බාහ්‍ය දාරු කීරියට කොහොමද දේශනා කරන්නේ? ඒ වන් හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති, මුතේ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. ඒවං හිතේ බාහ්‍ය සික්ඛිතබ්බං. බාහ්‍ය ඇසෙන් රූපය දැක්කනම් දැක්ක විතරයි ඇසේ දෙම නිරුද්ධ වෙනවා. සුතේ සුතමත්තං ඇසුවනම් එතනම කනේ දෙම නිරුද්ධ වෙනවා. මුතේ මුතමත්තං නාසයේ දිව ශරීරයේ පහදිත් නිරුද්ධ වෙනවා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං මනසන ගත්ව එකත් එතනම නිරුද්ධ වෙනවා කියලා දේශනා කරා. මෙන්න දේශනා කරපු විදිය. මෙහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ තවත් ස්ථානයක ඇතැම් විට දේශනා කරනවා. කොහොමද? සබ්බේ සංඛාරානිච්චං. ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පසති අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සියලුම දේවල් අනිත්‍ය වශයෙන් බලන්න. මෙන්න තවත් විදියකට පරිසම්පාදයේ දේශනා කරපු විදිය. සබ්බේ සංඛාර දුක්ඛහති. සියලු සංස්කාරයන් දුකයි කියලා දේශනා කරනවා. සබ්බේ ධම්මා අනාත්තාති. සියලු ධර්මයන් අනාත්මයි කියලා දේශනා කරනවා. මෙන්න විවිධ ආකාරයකට දේශනා කරන හැටි. සබ්බේ ධම්මා කිව්වහම සංගත අසංගත සියල්ලක්ම අනාත්ම කියන විග්‍රහයෙන් විස්තර කරනවා. මේ මොකක් දේශනා කළත් පින්තුනි, ඒ සියලුම දේවල් වලින් ඇත නැත කියන අන්ත දෙකම දුර වෙන්නට ඕන. බුදුහාඳුරෝ පච්චාන හාඳුරණ දේශනා කරනවා. ඇත කියන එක කාන්තියක්, නැත කියන එක තවත් කාන්තියක් කියලා. දොයනිසිතං අයං ලෝකෝ. මේ ලෝකයේ දොයනිසිත එක්ක ඇතයි කියලා කියනවා, එක්ක නැතයි කියලා කියනවා. මෙන්න මේ ඇත නැත කියන දෙකම දුර වෙන්නේ කොහොමද? රූපාදී ස්කන්ධ පංචකය හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට, උච්ඡේද අන්තයට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ පංචකය හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා දකින කෙනා, එයා නැතිවීම දකින කෙනා සාස්වත කියන ඇත කියන අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ දෙකම දුර වෙන්නේ කොහොමද? අස්මින් සති දං හෝති, අස්මින් නචති දං හෝති කියන මෙන්න මේ න්‍යායයි. මේ සියල්ලගෙම තියෙන අපි කියන්නේ ස්වර්ණමය රේඛාව තමයි මොකන්ද? අහුත්වා සම්බුතං හුත්වා අනබවිසිති කියන එක. පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුදෙනවා කියන එක. මොනවද හටගන්නේ? ඇස, රූපය, චක්කු විඥානය, කන, සද්දය, සෝත විඥානය, නාසය, ගන්ධ සුවඳ, ගහන විඥානය, දිව, රසය, ජීවහා විඥානය, කය, ස්පර්ශය, කාය විඥානය, සිත, සිතවිලි, මනෝ විඥානය. මෙන්න මේ සියල්ලම තමයි අපේ ජීවිතය කියන්නේ. මේ සියල්ලගේම ස්වභාවය මොකද්ද? ඒවා පෙර නොතිබී හේතු ඇති කල්ලි මේ මොහොතේ හටගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියන ස්වභාවය. මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන්න ධර්මය. මෙන්න මේ මාර්ගයේ ගියොත් විතරයි අපිට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ මාර්ගයේ පිළිවඳව තමයි අපි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව විශ්වාස කරන කියන්නේ මේක. හැබැයි මේක දිගටම අපි විශ්වාස කළ යුතු නැහැ. අපටත් මේ අත්දැකීම ලබන්න පුළුවන්. ලබපු දවසට තවදුරටත් අපි විශ්වාස කරන්න ඕනේ. ඇයි? ඒක අපේ අත්දැකීම වඩපත් වෙනවා. මෙන්න මේ ප්‍රඥාව ලබා ගන්න යන ගමනේදී අපි දැනගත යුතු දෙයක් තියෙනවා. අපි දැනට හිතාගෙන අපි සමාධියට ඉන්නවා කියලා නේද? යම්කිසි පමණකට අපි සමාධියට ඉන්නව නැත්තේ නැහැ. නමුත් තමන්ම හිතලා බලන තමන් පරිපූර්ණ වශයෙන් සමාධියට ඉන්නවද කියලා. මේ කියන්නේ කම්මසගත සමාධිය නෙවෙයි. කම්මසගත සමාධිය අපි හැමතැනම තියෙනවා. හිත මුල් වෙලා කරන කායික වාචික මානසික ක්‍රියාවල තමට විපාක ලැබෙනවා කියන එක. ඒ කම්මසගත සමාධියට ඉන්නකොට අපි මොන දිටියද ඉන්නේ? අපි සාසද දෘෂ්ටි ඉන්නේ. මේ දිගින් දිගටම අපි කර්ම විඳින ඊළඟ ආත්ම බය සුගතිගාමි වෙනවා, හොඳ දෙයක් කරන්න ඕන කියලා. ඒක වැරදි නැහැ. නමුත් ඒක පින්නොතනේ ලෝකෝත්තර සමාධියට අනුව ඒක නියම සත්‍යක් නෙවෙයි. ලෝකෝත්තර සමාධියට සාපේක්ෂව මේ කම්මසගත සමාධියත් මිච්ඡා දිට්ඨියක් බවට පත් වෙනවා. හැබැයි එකෙන් කියන්නේ දැන් කරන කර්ම ටික කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ ටික අපට අවශ්‍යයි. ඒ ටිකෙන් තමයි අපට නිරෝගී භාවය, දිගාසිර සම්පත්, කල්යාණ මිත්‍රයන්, මේ සමාජ පහසුකම් ටික, මේ හැමදේම ලැබෙන්නේ මේ ලෞකික සම්මාදිටිය ඉඳලා කරන මේ දාන ආදී පින්දා නිසා. ඒක නවත්ත ගන්න නෙමෙයි කියන්නේ. ඒක කරන ගමන් ස්ථාවර පදනමකට යන්නට, ලෝකෝත්තර සමාධිය කරා යන්නට අපට පරිසම්පාදයේ මඟ පෙන්වන්නේ. අන්නේ එතෙන්දී අපි කල්පනා කරලා බලන්න වටිනෝ. මෙන්න කලිනුත් අපි ඉස්සර කර කලෙදී දැන් අපේ එන්න මිච්ඡා දිට්ඨිය මොකද්ද කියලා. ඒ තමයි එකක් ගත්තොත් අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි හිතනවා මේ දකින රූපය, මේ අහන සද්දය කලින් තිබ්බ දෙයක් තමයි මන් දැන් අහන්නේ දකින්නේ. මන් ඒක දැකලා අසල ඉවරුනට පස්සේ ඒක එතනම ඉතුරු වෙනවා කියලා. ඔබ එන කලින් පන්සල තිබුණා, පන්සලට ආවා, ගියත් පන්සල ඉතුරු වෙනවා කියලා හිතනවා. ඒක හරි ලෞකික සමාධියට ගන්නව. හැබැයි ඒකෙන් කවදාවත් නිවන් දකින්න බෑ. දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන නම් ඉතින් ඉහළ දර්ශනයක් තේරු ගන්නට ඕන. මොකද මේක ලැබෙන්නේ මම සිහි කරන මොහොතටයි කියලා මේ ලෝකේ. හරියට තමන්ට තමන්ගේ රූපය තමා යන කණ්ණාඩියෙන් දකින්න ලැබෙන්නේ තමා කණ්ණාඩි ඉස්සරහා පෙනී සිටින වෙලාව විතරයි. ඔබ යන කලින් ඔබ එනකන් කණ්ණාඩි ඔබේ ප්‍රතිබිම්බය බලාගෙන හිටියේ නැහැ. ඔබ එතනින් ආවට පස්සේ ඒක ඉතුරු වෙන්නේ නැහැ. ඒක ඉතුරු නැතුවම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. තවත් දෙයක් තමයි අපි හිතාගෙන ඉන්න වැස්සෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය මම දකින විදියටම අනිත් හැම කෙනාටම තිය අත්දැකීම ලබන්න පුළුවන් කියලා. මට මේක පහනක් නම්, මට මේක ප්‍රතිමා වහන්සේ නම්, අනිත් හැම දෙනාටම මේක ප්‍රතිමා වහන්සේ, මේක පිළිරුවක්, මේක කණ්ණාඩියක්, මේක තාපයක් කියලා අපි දකිනවා. ඇතැම් විට මේ මොහොතේ අපේ කර්මය කිසියම් ප්‍රමාණයකින් සමාන නිසා අපේ මේ මොහොතේ අත්දැකීම සමාන වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ මොහොතේක වෙනස් වෙනවා. වෙනත් කෙනෙකුට මේ ප්‍රතිමා වහන්සේ දැක්කොත් ඔහුට මේක ප්‍රතිමා වහන්සේ නෙවෙයි. ඔහුට ගෞරවය ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් අපට මේ පේන ලෝකය මගේ මනසෙහි අවිද්‍යා, කර්මාදී ලක්ෂණයන් වලට අනුරූපව මේ මොහොතේ Tamanට නිර්මාණය කළ දීපු ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලට සාපේක්ෂව පෙනෙන ලෝකය, පෙනෙන අත්දැකීමක් තමයි මේ මොහොතේ Tamanට ලැබෙන්නේ. ඒක අනිත් කෙනෙකුට ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. මේ තාප්පය මට මගේ ලෝකෙට තාප්පයක්. බිත්තියක්. හැබැයි වෙනස් සත්‍යයක් ප්‍රේතෙක් භූතයක් වෙන සත්‍යයක් මෙතන හිටියොත් ඔහුට මේක බිත්තියක් නෙවෙයි. ඔහුට මේ බිත්තෙන් එහාට යන්න පුළුවන්. බිත්තෙන් එහා බලන්නත් පුළුවන්. මේක ඔබට මට වතුර වේදරුවා. අපේ කර්මයේ කිසියම් ප්‍රමාණයකින් සමාන නිසා. හැබැයි අපි කාගේ හැරි කර්ම වෙනස් වෙනවා. අනිත් අයට වතුර දීමෙන් වැළකීලා හානි කළ ලොකු කර්මයක් තිබුණොත් දැඩි තිබහක් හැදුනත් මේකේ වීදුරුව පෙනෙයි, වතුර පේන්නේ නැහැ. පින්නොතනි මේක තමයි ලෝකය. එතකොට අනිත් දේ තමයි අපි හිතාගෙන ඉන්නවා දැන් Tamanට මේ මොහොතේ අත්දැකීමක් ලැබෙනවා නම් ඒ අත්දැකීමෙන් සැපයක් හෝ දුකක් එනවා නම් එන්නේ ඒ බාහිර දේනුයි Tamanට එන්නේ කියලා. මම ඔබට යම් කිසි දෙයක් කියනකොට ඔබේ හිත සැනසෙනවා නම් ඔබ හිතන්නේ මේ හාමුදුරුව කියපු වචන නිසා මගේ හිත සැනසුනේ කියලා. මම හිතරි දෙන දෙයක් කිව්වොත් ඔබ හිතන්නේ මේ හාමුදුරුව මගේ හිතරි දෙන දේවල් කිව්වා කියලා. පින්නතුනි නමුත් හිතරි දෙන වචන නැහැ. හිතරි දෙන ශබ්දවත්, හිතරි දෙන ගඳ සුවඳවත්, හිතරි දෙන රසවලවත් නැහැ පින්නතුනි. අපේ හිතේ ස්වභාවයට අනුව අපි හිතරි දව ගන්නවා. බුදුහාම දේශනා කළේ ඒකයි නතේ කාමා යාන චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකේ තියෙන අවලස්සන දේවල් ද්වේෂයනුත් නෙවෙයි. ඒ රාගයේ හෝ ද්වේෂය හටගන්නේ අපේ මනසෙහි ඒ මොහොතේ තියෙන ස්වභාවයට අනුව. දැන් බලන්න අපි කියමු පොඩි කාලේ. අපි ඉස්කෝලේ යන කාලේ අපට විහිළුවට යම් කිසි කෙනෙක් මොකක් හරි දෙයක් ප්‍රකාශ කරනවා කිව්වා. එදා අපට ඇතෙම්ද කියෙන්ද කියලා හඳන්නත් පුළුවන්නේ. ඒ වචනේම ඒ තැනැත්තාම අදහම් වුණාම කියන්න පුළුවන්. අද අඬනවද ඔබ? අද ඇතැමිට හිනා වෙනවනේ. ඒ කාලේ අනපේක ගැනත් හිතලා හිනා වෙවනේ. පින්නතුනි බලන්න, එහෙනම් ඒ බාහිරින් නෙවෙයි ඒක එන්නේ, අපේ අභ්‍යන්තරේ ප්‍රමාණයක්. අනිත් දේ තමයි අපට මේ මොහොතේ ලබන අත්දැකීම අපි හිතන්නේ තමන්ට ඕනම වෙලාවක ඒ විදිහටම ලබන්න පුළුවන් කියලා. දැන් ඔබ මේ පන්සලට ආපු පළවෙනි දවසේ ඇතැම් විට බොහොම සතුටු වුණා නේද? ලොකු පන්සලක් හරිම ලස්සනයි කියලා. හැබැයි ඔබ 10-15 වතාවක් පන්සලට එනකොට අර මුලින්ම ලැබෙච්ච අත්දැකීම ලැබෙනවද? එහෙම නැහැ. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එතකොට පින්නතුනේ එකම දේ වුණත් එක දිගටම අපට ඒ විදිහට තියෙන්නේ නැහැ. ඒකත් මෙන්න මේ අනිත්‍ය වූ අනාත්ම වූ දෙයක පරිසම්පාදයෙන් හටගන්න ලෝකයේක ස්වභාවය. අනිත් දේ තමයි පින්නතුනේ අපට මනසට අරමුණක් එනකොට අපි කියමු අපේ ගෙදර ගැන මතක් වුණා. අම්මා ගැන මතක් වුණා. දැන් ගෙදර ගැන මතක් වුණා කියමු. මතක් වෙච්ච ගමම මතක් වුණා. ගෑස් ලිප පත්තු කරලා ආවේ කියලා. මොකද්ද වෙන්නේ? එක පාරටම නැගිටලා දිව්වා. පින්නතුනි මනසට අනුව අධිවචනයට අනුව නැත්තා නාම කායේ පටිග සම්පස්සේ කියන්නේ මේකයි. මනසට රූපයක් ආවා, ඊට අනුරූප වූ අපි ප්‍රතිචාර අනිත් පැත්තට දක්වනවා. අනිත් පැත්තෙන් රූප කායේ අධිවචන සම්පස්සේ අපි අස්කන්නාසාදී පංචායතනයන්ගෙන් කිසියම් අරමුණක් ගන්නවනම් ඒ ගන්න දේ ගත්තු ගමන්ම ඇසෙන් රූපයක් දැක්ක ගමන් කනෙන් ශබ්දයක් අහපු ගමන් මොකද වෙන්නේ? ඊට අදාළ වූ අතීත සංස්කාරවලට හිත යනවා. යම්කිසි කෙනෙක් දැක්කොත්, යම්කිසි කෙනෙක්ගේ පින්තූරයක් දැක්කයි කියමු, දැක්ක ගමන් මොකද වෙන්නේ? ඒ කෙනා නේද කියලා අපි හිතනවනේ. අනේ එයාද කියලා අහනවා දැන්. ඒ අහන විදිහෙන් තේරුම් ගන්න පුළුවන්, ඒ වචන පිට වෙන විදිහෙන් හිතන්න පුළුවන් එයා ගැන සුභවාදී ආකාරපයක්ද අසුභවාදී ආකාරපයක්ද තියෙන කියලා. මෙන්න මේක තමයි පේනතුනේ මේ අදිවචන සම්පස්සය කියන කාරණේ, පටික සම්පස්සය කියන කාරණේ, මේ නාම රූප දෙක දෙපැත්තට දෝලණය වීම තියෙන. මෙන්න මේ දෙක දෙපැත්තට යනකම් අපිට දුක නිදහස් වෙන්න බෑ. බුදුහමන දේශනා කරන්නේ යත්ත නාමංච රූපංච අසේසමපරුජ්ජති පටිගං රූපසඤ්ඤංච එත්තේසා චිද්දතේ ජඨං කිය. යම්කිසි විදියකින් නාමයේ නාමයේ තැනත් රූපයේ රූපයම තැනත් නිරුද්ධ වුණොතින් මෙන්න මේක තමයි ගැටලුව මානසික ප්‍රශ්න විසඳීමට මාවත කියලා. හැබැයි පින්තුනි මේක මාවත වුණාට මේ මට්ටමෙම තමයි ඇත්තෙම දැනුත් අපේ ඉන්නේ. දැනුත් අපේ නාම රූප එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපේ ගැටලුව මොකද්ද? අපේ නිරුද්ධ වෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපේ ලෝකේ නාම රූප තාම තියෙනවා. දහමින් කරන්නේ මෙන්න මේ යථාර්ථ වශයෙන් සිදුවෙන දෙයට අර අපි කලින් දවසේ කිව්ව ඇස් දෙක අන්ධ වෙච්ච කෙනෙකුට ඇස් දෙකට ප්‍රතිකාර කරනවා කියලා. අන්නේ ප්‍රතිකාර කිරීම වගේ තමයි අවිද්‍යාවෙන් වැසී තියෙන මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්නට සම්මා දිට්ඨිය නැමැති ඇසට අවශ්‍ය කරන බෙහෙත් ටික අපට දෙන්නේ. අන්නේ එක දැක්ක තරමට තමයි පිනතුනි අපි දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට අප මේ සඳහන් කළේ අවිද්‍යාවේ විවිධ ස්වභාවයන් ගැන. අනිත් දේ තමයි අපි ඇසෙන් දැකපු රූපයක් එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණත් අපට තේරෙන්නේ ඒක නිරුද්ධුනේ නෑ, අඛණ්ඩව මේක තියේ කියලා. දැන් කවුරු හරි අපට බැන්න කියලා කියමු. බැනලයක එතනම සම්ධිය අවසන් වුණා. ඒ බැනපු ගැනට දැන් එක මතකත් නෑ. නමුත් අපි ඒක මතක් ගන්න හැම මොහොතෙම ඒ අතීත අත්දැකීම තාම එහෙමම තියෙනවා කියලා හිතලා ඒ අත්දැකීම තුළ අපි ජීවත් වෙනවා. අනිච්චේ නිච්ච සංඥාව කියන්නේ මේක. ඊළඟට අසුභේ සුභ සංඥාව. අසුභේ සුභ සංඥාව කියන්නේ බාහිර ලස්සන රූපයක් දැක්කහම අපි හිතන්නේ මේ රූපය සුභයි කියලා. අපි හිතන් ඉන්නේ මේකේ බාහිරින් තමයි මේ සැපේ ඉන්නේ කියලා. ලස්සන කෙනෙක් දැක්කම අපි හිතන්නේ මේක සුභයි කියලා. නමුත් එහෙම සුභ වුණාට පින්නතුනේ ඇත්තටම අපි සුභ සුභ ඉඳලා තියෙන්නේ කොහමද? අපේම චිත්තචෛතසික පිළිබඳව අපි අත්දැකලා තමයි සැපේ කියලා හිතන් ඉදී. නමුත් අපි අල්ලගන්නේ යන්නේ බාහිර රූපේ. බාහිර රූපය අල්ලගත්තොත් කොහමද? ඒ බාහිර රූපේ විතරක් නෙමෙයි අපට බාර ගන්න වෙන්නේ. එයාගේ තියෙන දෙතිස් ගුණපයත් එක්කම බාර ගන්න වෙන්නේ. එයාගේ ලෙඩවීම්, මහලුවීම්, මරණ ඔක්කොම ලිස්ට් එක මේකට හම් වෙනවා දායාදිය විදියට. පින්නතුනි මේක තමයි යථාර්ථය. ඒ නිසා අපි මේක හරියට දැක්කොතින් බාහිර පුද්ගලයන් අයින් කිරීම නෙවෙයි කරන්නේ. ඒ බාහිර පුද්ගලයාගෙන් සැපයනවා කියන මිත්‍යා දිට්ඨියයි අපි අයින් කරගන්න. බාහිර පුද්ගලයාට අපි කලින්ටත් වඩා සලකනවා. බාහිර පුද්ගලයන් බැහැර කිරීමක් නෙවෙයි මෙතන කරන්නේ. එයාට ඇතැම්බට දැන් අපි සලකන්නේ ආ ලස්සනට ඉන්නකොට විතරයි නේද? ලෙඩක් වෙලෙක් කැංගුණොත්, මූණේ කැල්ලක් අයින් කරන්න වුණොත්, ඇහැ කයින් කරන්න වුණොත් දැන් තියෙන ආදරය කරුණා කොහෙද දන්නේ නැහැ. ඇතැම්බට විවාහ වෙන්න කියලා සමහර අය ඉන්නවා, හිටිය ගමන් ආබාධ වෙනවා. ඇතැම්බට මූණ පිච්චෙනවා. අර කන උනා දෙන්න කියලා හිටිය කොහෙද දැන්? ඇතැමිට ඒ අය අහක බල ගන්නවා. නමුත් පින්නතුනි එයා හරියට ධර්මය තුළ ඉන්න කෙනෙක් නම් එයා එහෙම පොරොන්දු කඩ කරන්නේ නැහැ ඔහු. ඔහු ඇතැමිට කලින් තත් වඩා ඒ තැනැත්තට ආදරේ. කලින් තත් වඩා ඒ තැනැත්තව බලා ගන්නවා. ඇයි එයාගේ ඒ බැඳීම තියෙන ඇත්තටම රූපයක විතරක් නෙවෙයි එයාගේ ගතිගුණත් එක්ක. හැබැයි ඒ ගතිගුණවත් නිත්‍ය කියලා බුදුදහමේ ගන්න ඒකත් අනිත්‍යට සාත් ගැඹුරට යනවා. නමුත් වර්තමාන ලෝකයේහි සාමාන්‍ය ලෝකයාගේ ලක්ෂණය තමයි මේ රූපයත් එක්ක තමයි බැඳීම තියෙන්නේ. ඒ රූපයත් එක්ක බැඳීම තිබ්බ පමණට මොකද වෙන්නේ? ඊට අදාළ වූ දුක් සැප ටික අපි විඳිනට ඕන. ඇත්තටම බාහිර රූපයේ අපේ දරුවේ යහළුවේ කියලා ගත්තට එයාම අල්ලන්න ගියොතින් අපට මොනවද අහුවෙන්නේ? අල්ලන්න ගියොතින් ලැබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප. දරුවෙක් අල්ලන්න නැහැ. අම්මා කෙනෙක් අල්ලන්න නැහැ. අම්මා කියන ලෝකේ තමන්ගේ අභ්‍යන්තරේ තියෙන්නේ. ඔබ අම්මා කියන කෙනා වෙනත් කෙනෙකුට ඇතැම් විට බිරිඳක් වෙනවා. ඔබ අම්මා කියන කෙනා තවත් කෙනෙකුට දුවක් වෙනවා. ඔබ අම්මා කියන කෙනාම තවත් කෙනෙකුගේ නංගි කෙනෙක්. ඔබ අම්මා කියන කෙනාම තවත් කෙනෙකුගේ මිනිබිරියක්. එතකොට අම්මා තාත්තා කියන මේ දේවල් පිනුතුනේ බාහිර තියෙන දෙයක් නෙවෙයි සම්පූර්ණයෙන්ම තමන්ගේ මනසින් ගොඩනගාගත්තු දෙයක්. මෙන්න මේ අවිද්‍යාව නිසා අපේ නිතරම හිතට අරමුණු වෙනකොටම බාහිර රූපෙට නැඹුරු වෙනවා. දැනුත් ඇත්තටම අපේ වෙන්නේ ඒක. අපට සිතුවිලි වලින් තොරව, අපට රූප වලින් තොරව යමක් හිතන්න බෑ. අපි ලුණු කියලා කිව්වා. ලුණු හිතන්නේ කොහමද අපි? ඕ ලුණු කැට ටික, ලුණු කුඩු ටික තමයි හිතන්නේ නේ. ඇත්තටම පින්නතුනේ ලුණු කියන එක ඒක නෙවෙයි. ලුණු කියන එක සජීවී වෙන්නේ දිවට ගානකොට. ඒ රසයත් එක්ක ලුණු කියලා කියන්නේ. මෙන්න මේ වගේ පින්නතුනේ සම්පූර්ණ ලෝකය කියලා කියන්නේ අපේ මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ලෝකය. ඒක දිගට අඛණ්ඩව තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතට නිර්මාණය වෙන ලෝකයකයි අපි මේ නිර්මාණය කරන්නේ. මෙන්න මේ ක්‍රමය තමයි පටිසම්පාදයෙන් බුදුරජාණන් වහන්සේ අපට විස්තර කළේ. එතකොට මේක තේරුම් ගන්න අපට අපේ ජීවිතවල ගැඹුරු අවබෝධයක් ලැබෙනවා. ඒ ලැබෙච්ච පමණට අපට තේරෙනවා ඉක්මනට දුක නිදහස් වෙනවන කියලා. පටිසම්පාදයේ පිනොතුනි මූලික කරුණු ටික අපි කෙටියෙන් සාකච්ඡා කරමු. පටිසම්පාදයේ අංග 12ක් සාමාන්‍ය සූත්‍රවල විස්තර කරනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය නාම රූපං, නාම රූපපත්‍ය සලායතනං, සලායතනපත්‍ය පස්සෝ, ඊට පස්සේ පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය සංහා, තණ්හාපත්‍ය උපාදානං, උපාදානපත්‍ය භවෝ, භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස උපජ්ජන්ති. මේ කරුණ 12 දක්වන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරනකොට අවිද්‍යා පත්‍ය සංඛාරානුපිළිවෙලට තමයි දේශනා කරන්නේ සාමාන්‍ය. හැබැයි උන්වහන්සේ අවබෝධ කරපු වෙලාවේ අවබෝධ කරගත්තේ අනිත් පැත්තට. බුදුහාමර දේශනා කරන උන්වහන්සේ විතරක් නෙවෙයි, මීට කලින් ඉදී සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත්, විපස්සී බුදුහාමුදුරෝ, සීකේ බුදුහාමුදුරෝ, වෙස්සබ බුදුහාමුදුරෝ, ඊළඟ කකුසඳ, කොණාගම, කාශ්‍යප කියන මේ අතීත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත්, ඒ වගේම අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මේ සියලුම දෙනා එකම ක්‍රමයකට තමයි මේ පරිසම්පාදයේ අනාවරණය කළ තියෙන්නේ. අනාවරණය කළ තියෙන්නේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන ආසන්න මොහොතේ තමයි පරිසම්පාදයේ තේරුම. උන්වහන්සේ බලනවා ඇයි මේ ලෝකයට දුක එන්නේ කියලා. බොමැඩ චතුරාර්ය සත්‍ය අවබෝධය කරන්න අවසාන මොහොතට වාඩි වෙන අවස්ථාවේදී උන්වහන්සේලා සලකා බලනවා කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ, කොහොමද මේ ලෝකයා දුකටපත් වෙන්නේ, ඇයි මෙච්චර මේ සත්‍යයන් දුක් විඳින්නේ ඇයි කියලා උන්වහන්සේ තමන්ගේම නුවණින් විමසලා බලනවා. ඇයි මේ මහලු වෙන්නේ, ලෙඩ වෙන්නේ, මරණයටපත් වෙන්නේ, ප්‍රියංගෙන් වෙන් වෙන්නේ, මේ වර්තමානයේ තියෙන මේ දුක් ටික සත්‍යයට එන්නේ ඇයි කියලා බැලුවා. බලනකොට මොකද තේරුම් ගියේ? බණ්ඩාර මහන්සිය දැක්කා මේ දුක් ටික ඇති වෙන්නේ ඉපදුණු හින්දා කියලා. ජාතිපත්‍ය ජරා මරණම් ඉපදුණු නිසා මේ දුක් ටික ඇති වෙන්නේ. ඊට පස්සේ බැලුවා ඇයි මේ ජාතියට උපතට හේතුව කියලා. භවපත්‍ය ජාති. ඒ උපතට හේතුනේ ඊට අදාළ වූ චේතනා රැස් කිරීම, කර්ම සකස් කිරීම, කාම ලෝකයට, රූප ලෝකයට, අරූප ලෝකයට අදාළ වූ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක, ඒ මානසිකත්වය සකස් කර නිසයි මේ විදියට ජාතියකට ආවේ, උපතකට ආවේ කියලා. ඊළාට බැලුවා ඇයි කොහොමද මේ භවය ඇති වුනේ? භවයට ආවේ ඇයි? උපතක් පිණිස කර්ම රැස් කළේ ඇයි? මේ පරිසරය සකස් කළේ ඇයි? සකස් උනේ උපාදාන පත්‍ය. උපාදානය මේකට උනේ. උපාදාන කියන්නේ මොකද්ද? යමක් අල්ලා ගැනීම. යමක් මනසින් අල්ලා ගැනීම. ඒක කාම උපාදාන වෙන්න පුළුවන්, දිට්ඨි උපාදාන වෙන්න පුළුවන්, සීලම්බත උපාදාන වෙන්න පුළුවන්, අත්වාද උපාදාන වෙන්න පුළුවන්. කාමක වශයෙන් යම් යම් දේවල් ආසාවෙන් අපි අල්ලා ගන්නවා. දිට්ඨි වශයෙන් අල්ලා ගන්නවා. මේක මෙහෙමයි කියලා දෘෂ්ටි පරමර්ශනය කරනවා. ඊළඟ සීලඹත මෙන්න මේ සීලය රකින්න මොන විමුක්තියටපත් වෙන ආදි වශයෙන් කියලා සීලයක් අල්ලා ගන්නවා. ඊට පස්සේ අත්වාද උපාදාන මේ තමන්ගේ ආදි වශයෙන් ගන්න ආත්මවාදී. මෙන්න මේ වශයෙන් සාමාන්‍යයෙන් බඩු භාණ්ඩ වලට ආසා කිරීම විතරක් නෙවෙයි, ඊටත් වඩා භයානක පින්නතුනේ දෘෂ්ටි පරමර්ශනය කිරීම. දිට්ඨි උපාදාන ඊටත් වඩා ප්‍රබලයි. අත්වාද උපාදාන ඊටත් වඩා ප්‍රබලයි. තමන්දේ අත්හරින්න ඉතාම සුළු මොහොතකින් පුළුවන්. නමුත් කාලයක් අකණ්ඩව අල්ලාගත්තු වැරදි දෘෂ්ටිය දුරු කරන්න පින්නතුනේ ලේසි නෑ. දැන් බලන්න, ඔබ දන්නව අඟුලි මාරට බණ කියන ගිහිලා අච්චර වැරදි වැඩ කරපු කෙනෙක් ඒ වරදී මොදවන බුදුහාමරණ ගත වුණේ වචන හතරයි. මම නැවතුන ඔබ නවතින්න කියලා. නමුත් දෘෂ්ටි පරාමර්ශනය කරගෙන හිටිය උරුවේල කාශ්‍යප ආගමික ශාස්ත්‍රවරේ ඔහුව යහමකට ගන්නට, ඔහුට මේ දර්ශන දෙන්නට බුදුහාඳුරණ සතියකට වඩා කාලයක් ඉරිදි බල 1500කට වඩා ප්‍රමාණයක් පාන සිද්ධ වුණා. දෘෂ්ටි පරාමර්ශය හරිම භයානකයි. අනේනේ සෞපාදාන කියන්නේ යමක් අල්ලා ගැනීම. ඊළඟ කල්පනා කළා බුදුහාමරේ ඇයි මෙහෙම උපාදාන ඇතිවන්නේ? එතකොට තණ්හාපච්චය උපාදානං කියලා බුදුහාමරෝ දැක්කා. තණ්හාව නිසායි මේ උපාදාන හටගත්තේ. එතකොට මෙන්න මේ තණ්හා කියන කාරණේ පෙනුතුන පරිසම්පාදයේ තියෙන මේ කාරණේ හොඳට කල්පනාවෙන් තේරුම් ගන්න. තණ්හා කියන වචනේ හැම තැනම විස්තර කළ නැහැ. සමහර තැන්වල පටිගය කියලා දක්වලා තියෙනවා. ඇයි තණ්හාව ඇතිවන්නේ? සුභාර මොණය අයොන්සු මනසකාරී ආවතින් ඒ කාසිය මනිත් ඇත තමයි. අසුභාර මොණයි අයොන්සු මනසකාරී ආවතින් එතකොට ද්වේෂය හටගන්නේ. තන තණ්හාව හැමතැනම නෙවෙයි, සාමාන්‍ය ලෝකික ලක්ෂණයෙන් තමයි තණ්හාව කියලා කියන්නේ. එක තැනකදී තණ්හාව තියෙන්නත් පුළුවන්, තවත් තැනකදී ද්වේෂය වෙන්නත් පුළුවන්. එතකොට ද්වේෂයෙන් ඉන්න වෙලාවෙත් මේ සිස්ටම් එකෙම තමයි යන්නේ. අවිද්‍යාවේ පටන් මේ ක්‍රම ටිකේම තමයි ද්වේෂයේ තිනටත් යන්නේ. ලෝභයේ තිනටත් මේකමයි යන්නේ. නමුත් ද්වේෂයයි තෘෂ්ණාවයි දෙක එක තැන තියෙන්නේ නැහැ. ඒක විශේෂ කාරණා. ඒ චෛතසික දෙක එකට විරුද්ධ චෛතසික දෙකක් ලෝභයයි තණ්හා ලෝභයයි ද්වේෂයයි දෙක එක තැන නැහැ. නමුත් මේ දෙකටම මුල් වෙච්ච මෝහය හැම තැනම තියෙනවා. එක ගුහාවෙහි වාසය සිංහයෝ දෙන්නෙක් වාසය නොකරනවා වගේ මේ තණ්හාවයි ද්වේෂය කියන දෙක එකට වාසය කරන්නේ නැහැ. පින්තුනි, ඊළඟට බැලුවා තණ්හාවට හේතුව මොකද්ද කියලා. තණ්හාවට හේතුව වේදනාව. වේදනාවක් සැප හෝ දුක් හෝ උපේක්ෂාසහගත වූ වේදනාවක් ඇස්කන්නාසාද ඉන්ද්‍රිය ආශ්‍රිතව. ඒක චක්කු සම්පස්සජා වේදනාව වෙන්න පුළුවන්, සෝත සම්පස්සජා වේදනාව වෙන්න පුළුවන්, ගහන සම්පස්සජා වෙන්න පුළුවන්, දිව සම්පස්සජා වෙන්න පුළුවන්, කාය සම්පස්සජා වෙන්න පුළුවන්, මනෝ සම්පස්සජා වේදනාවක් වෙන්න පුළුවන්. වේදනාවක් තමයි අපිට බොහෝ විට හිතෙන කායට දැනෙන වේදනාව කියලානේ. ඒ වේදනාව වේදනා හයෙන් එකක් විතරයි. කවුරු හරි බැන්නොත් හරිය දුකෙන් ඉන්නවනේ. ඒක දැනුනේ කායටද? කායට නෙවෙයිනේ. ඒක හිතරනේ ආවේ නේද? එතකොට අරකට ගැන සම්දෙන් ආපු වේදනාව නිසා සෝත සම්පස්සජා වේදනාව කියලා කියන්නේ. ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, අදුකම සුඛ නැත්තම් උපේසහසගත වේදනාවක් වෙන්න පුළුවන්. එතකොට වේදනාව නිසායි මේ ඇලීම හෝ ද්වේෂය කියන එක හටගත්තේ. ඊට පස්සේ නැවතත් දැම්මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට කලින් ජයශ්‍රී මහා බෝධි මූලයේහි වජ්‍රාසනෙ මත ඉඳගෙන මේ සිහි කරන විදිය මේ කියන්නේ. ඊට පස්සේ බැලුව කොහොමද මේ වේදනාව හටගත්තේ? වේදනාවට මොකද ආසන්නතම හේතුව මොකද්ද කියලා බැලුවා. බලන්න දැක්කා පස්ස කන්ටැක්ට් කියන එක, ස්පර්ශ කියන එක නොයි, ඒ අරමුණ සහ ආයතන දෙකකට සම්බන්ධ වීම නිසායි. අරමුණයි ඉන්ද්‍රියයි විඥානයයි තින්න සංගති පස්සෝ, මේ තුන එකට එකතු වෙච්ච තැන තමයි ස්පර්ශය හටගන්නේ. ස්පර්ශය හස හටගත්තේ නැත්නම් ඊට අදාළ දුක හටගන්නේ නැහැ, සබ හටගන්නේ නැහැ. අපි යම්කිසි කෙනෙක් පිළිමදව දැකපු වෙලාවේදී හටගත්තු දේ ඒ වෙලාවේ හැට නොපෙනුනා නම් ඇතැම්මිට ඒක හටගන්නේ නැහැ. එතනට වෙන ආයතනයක ලැබෙන්න පුළුවන්. නමුත් ඇහැට ලැබෙන්නේ නැහැ. ඇහැ අරබය හටගන්නේ නැහැ ඒක. එතකොට වේදනාවට හේතුව ස්පර්ශය, මේක සම්බන්ධ වීමයි මේ තුන. ඊළඟට කල්පනා කළා ඇයි මේ ස්පර්ශයට මේ පස්සයට හේතුව? මේ ස්පර්ශයේ හේතුව මොකද කියලා තව තවත් නොනින් නොනහසෙන් බැලුවා. බලනකොට තේරුනේ මොකද්ද? සලායතන පස්සය පස්සෝ. ඊට අදාළව ආයතන ටික අවිද්‍යා සහගත වූ ආයතන ටික සකස් කර දීපු නිසායි මේක හටගත්තේ කියලා ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ආයතන හයයි ස්පර්ශයට හේතුනේ කියලා දැක්කා. නැවත නැවතත් බලනවා මේ ස්පර්ශයට හේතුනේ මොකද්ද? ස්පර්ශයට හේතුනේ නාම රූප කියලා. නාමය කියන්නේ නැවතත් ආයි පස්සේ ගන්න පුළුවන් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව කියන මේ කාරණා. ඊළඟ රූපය කියන්නේ සතර මහා භූත රූප සහ ඊට ඇසුරු කරලා තියෙන උපාදාය රූප. නැවතත් බැලුවා නාම රූපයට මොකද්ද හේතුව? නාම රූපයට හේතුව මොකද්ද කියලා බලනකොට පේනුනේ විඥානය කියන එක. විඥානපත්‍ය නාම රූපං. මුලින් විඥානය හටගත්තා, ඒ විඥානය නිසා තමයි මේක හටගත්තේ කියලා දැක්කා. ඊට පස්සේ බැලුවේ ඇයි මේ වගේ විඥානය හටගත්තේ? හටගත්තේ චේතනා නිසා සංඛාරපච්චා විඥාන. නැවත් බැලුවා සංස්කාරයට, සංස්කාරය කියන්නේ චේතනා. පුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්, ආනන්‍යාවි සංඛාර වෙන්න පුළුවන්. පුඤ්ඤාවි සංඛාර කියන්නේ කාමාවචර කුසල භූමිය නැත්තම් රූපාවචර කුසල භූමි ඉපදීමට හේතු වන චේතනාව. අපුඤ්ඤාද සංඛාර කියන්නේ අපාගත වීමට හේතු වන චේතනාව. ආනන්‍යාව සංඛාර කියන්නේ අරූපාවචර බමලෝ ඉපදීමට හේතු වන කාරණා. මේකම කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා විස්තර කළා තියෙනවා. කාය සංඛාර විදිහට ආස්වාස් ප්‍රස්වාස් හදාලා මේ ශරීරය, වචී සංඛාර විදියට විතක්ක ਵਿਚාර, චිත්ත සංඛාර විදියට සංඥා චේතන ආදිය මේ විදියට විස්තර කරලා තියෙනවා. ඊළඟට බැලුවා මේ සංස්කාරවලට මොකද හේතුව කියලා. මේ ඔක්කොම හටගත්තේ මොකක් හින්දද? අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අර අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති කියන මෙන්න මේ යථාර්ථය දැකේ නැති නිසායි, ඒ නොදෙනීම නිසා මේ බැඳීම් සියල්ලක් මහට ගත්තේ කියලා දැක්කා. එතකොට බලන්න පින්නතුනි, මේ හැම කරුණක්ම ආවේ කොහෙන්ද? මේ නොදෙනීම නිසා. හරියට කොරෝනා වෛරසය වගේ. වෛරසය ඇති වුණාම යා ඇල්ලුවත් එතන මේවා කිඹු මාග්යත් අනිතට බොන යා කරන ඔක්කොම ඒත් එකයි. බලන්න පින්නතුනි, හැබැයි එකක් මතක තියාගන්න, මෙතන කියන වචන සමහර ඒවා විඥාන වෙන්න පුළුවන්, මේ ආදීස් වේදනා වෙන්න පුළුවන්, සමහර වචන වෙනත් තැන්වල පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඒ තැන්වලදීත් මේ සමාන අර්ථ ගන්න එපා. සංඛාර කියන වචනේම වුණත් මෙතන තියෙන සංස්කාර මෙහෙම තිබ්බට ඒ සංඛාර කියන එකම තවත් තැනක කුසල පැත්තටත් තියෙනවා. විද්‍යාවෙන් හටගන්න සංස්කාරක් තියෙනවා. මෙතන මේ දැක්වේ ටික ඔක්කොම අවිද්‍යාව මිශ්‍රව ගිහිපු ටික මේ තියෙන්නේ. හැබැයි ඔබ කලබල වෙන්න එපා. විඥානය කියන එක විතරක් ඔහැර තිබ්බොත් ආයේ විඥානයත් අවිද්‍යාවම හටගත්තා කියලා කලබල වෙන්න යන්න එපා. ඇයි? ඒකට හේතුව අර විඥාන චර්යාවල ත්‍රිස්කන්ධ පංචකයක් තියෙනවා. එතන තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන තියෙනවා. ඒව මෙතෙන්ට ඇයිති නෑ. කලබල වෙන්න එපා. මේකට තමයි විවිධ පරයායන් දැනගන්න ඕන. කෙනෙක් ඉන්නවා මෙතෙන්දි දායක මහත්තයා, වැරට ගියාම සේවකයා, රෝහලට ගියාම රෝගියා, ගෙදර ගියාම අම්මට පුතා, නෝනට මහත්තයා, ළමයි ටික කැම්පස් එකෙන් ආවට පස්සේ තාත්ත වෙනෝනේ. මේ එකම පුද්ගලයා එක එක තැන්වල විවිධ රෝල්ස් ප්ලේ කරන්නේ. එතකොට එක තැනදී දැකලා හැම තැනම මේ වගේ කියලා තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා. එතකොට මේ කරුණ 12 දැක්කුවේ මෙතන අවිජ්ජා පාදකව යන අවස්ථාවේදී. මෙතන මේ කාරණා ටික දැක්කුවේ අර විඥාන චර්යාවේ කියන කතාවක් නෙවෙයි. මෙතන මේ දැක්කුවේ අවිද්‍යා පාදක යන ටික දැක්කුවේ ඒ විඥාන චර්යයන් ගත්ත ටික අඥාන චර්යාවෙන් ගිහිල්ලා දුක හට ගන්න විදියයි මේ කතා කළේ. එතකොට මෙතන තියෙන ලක්ෂණය තමයි අවිද්‍යා පත්‍ය සංඛාර කියලා ගන්නත් පුළුවන්, සංඛාර පත්‍ය අවිද්‍යා කියලා ගන්නත් පුළුවන්. දෙපැත්තටමත් යනවා. ඊට පස්සේ සංඛාරපච්චය විඥානා කියලා ගන්නත් පුළුවන්, විඥානපච්චය සංඛාර කියලා අනිත් පැත්තට ගන්නත් පුළුවන්. විඥානපච්චය නාම රූප කියලා ගන්නත් පුළුවන්, නාම රූපපච්චය විඥාන කියලා ගන්නත් පුළුවන්. මේව දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා. මේ කරුණ 12 අතරින් විශේෂයෙන්ම වැඩිපුර සූත්‍ර ගන්නක දක්වන්නේ මොකද්ද? නාම රූපපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං කියන කතාව. නල කලාප සූත්‍රය වගේ තැන්වල මේ දෙක දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා. අපේ හිත කියන්නේ හිතට අනු S2 හැදෙනවා, ඒකට අනු රූප ගන්නවා, ඒ ටික නැවත මනසට යනවා, ආයි මනස වෙනස් වෙනවා, ආයි ආයතන වෙනස් වෙනවා. මේක සර්කල් එකක් වගේ මියන්නේ. මේ වේගින් යන සර්කල් එකට අවිද්‍යාව වැටුණු පමණට දුක වැඩි වෙනවා. ඒ සර්කල් එකට ටික ටික සම්මා දිට්ඨිය නැමති මේ බ්ලඩ් සර්කියුලේෂන් එකට අපි මොකද කරන්නේ? අවිද්‍යා සාගත යන මේ රුධිර සංසරෙන්ට අපි ටිකෙන් ටික සම්මා දිට්ඨිය නැමති ඉන්ජෙක්ෂන් එක පොඩ පොඩ අපි ඇතුළු කරනවා. ඇතුළු කරන්න කරන්න මොකද වෙන්නේ? අර මිච්ඡා දිට්ඨිය ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා යම්කිසි දවසක සම්පූර්ණයෙන්ම දිට්ඨේ දිට්ඨමත්තම් මට්ටමට එනවා. උපරිමලෙස සමත විදර්ශනා නැමති මට්ටමට අපි එන්නටයි මේ කරන හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා හැම තැනදීම මේ ඉන්ජෙක්ෂන් එක ඇතුළු කරන්න ඕන. ධර්මශාලා වාඩි වෙලා ඉන්නකොට විතරක් නෙවෙයි, කෑම කනකොටත් කරන්න ඕන, ඩ්‍රයිව් කරනකොටත් කරන්න ඕන. ඒ නිසානේ අපි පිනතුන් දැන් වාහනේ යනකොටත් බනහනෝනේ. හැම තැනදීම කර කර මොකද්ද මෙන්න මේකට සම්මා දිට්ඨිය වැඩි කරගන්නට ඕන. වැඩි කරගත්තු පමණට මොකද්ද වෙන්නේ? අර අවිද්‍යාවෙන් රූප ශබ්ද ආදී අරමුණු වල මුලා වෙන කාලය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙලා යම් කිසි දවසක අර කිංසෝකෝම සෝත්‍රය දක්වපු විදියට අර දූතයා කෙලින්ම පණිවිඩය දෙන මට්ටමටම යනවා. පින්නතුනි මේ කරුණු වලදී බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා ජරා මරණ වලට හේතුව මොකද්ද? හේතුව තමයි උපත. උපතට හේතුනේ ඇයි? භවය. භවයට හේතුනේ ඇයි? අල්ලා ගැනීම උපාදාන. උපාදානට හේතුනේ තණ්හාව. තණ්හාවට හේතුනේ වේදනාව. වේදනාවට හේතුනේ සලායතන. පස්ස ඊට පස්සේ නාම රූප විඥාන සංඛාර අවිද්‍යා කියන අවිද්‍යා සහගත මනසින් යමක් දැක්කොත් දකිනා එක්කම බාහිර රූපය තුළ හිත තියෙනවා. එතකොට අපට දැන් වෙනද වගේම හුඟක් දුර යන්නේ නැහැ. සිහින් හිටියොත් ටිකක් දුර කියලා දන්නන්නේ ඇතුලෙන් තමයි දැක්කේ. බාහිර මේක තියෙන තමයි. නමුත් මේ මොහොතට හතගෙන නිරුද්ධුනා කියලා දකිනවා. තමන්ගේ සිද්ධියක් මතක් වෙන පුළුවන්. තමන් දන්නවා දැන් ඒ ඇත්ත සිද්ධිය නෙවෙයි. තමන්ගේ මේ ආයතනයි, තමන්ගේ මේ මන ආයතනයයි, ධර්ම ආයතනයයි ස්පර්ශුනේ කියලා දකිනවා. ඒකෙත් අනිත්‍යතාවය දකිනවා. මෙන්න මෙහෙම දකිනකොට මොකද වෙන්නේ? යා ටිකෙන් ටික අර අවිද්‍යාව අඩු කරගන්නවා. මුලදී මොකද උනේ? අවිද්‍යාවෙන් සංස්කාර හටගත්තා, චේතන හටගත්තා, ඒකෙන් විඥානය හටගත්තා. විඥාණයට අනුරූප විදියට තමන්ගේ භෞතික ශරීරය සකස් වෙනවා. ඊට අනුරූපව ආයතන ටික සකස් වෙනවා. ආයතනට අනුව ස්පර්ශය හටගන්නවා. ස්පර්ශයට අනුකූලව වේදනා, ඊට පස්සේ තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ හටගන්නවා. මෙන්න මේක තමයි පින්නතුනි අර මදුපිණ්ඩික සූත්‍රය දැක්වෙන කොහොමද? මදුපිණ්ඩික සූත්‍රය දක්වනවා චක්කුංච පටිච්ච රූපේච උප්පංජිති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු ධම්මේසු. ඇස හටගත් කල්හි ඇස කියන්නේ නිකම් බලන එක නෙවෙයි, අවිද්‍යා සාගතව ඒ කියන්නේ දැන් ඉන්න මට්ටමෙන් බලනකොට ආයි මගදී කොහෙවත් නවතින්න බෑ. හිත ඉතාම වේගවත්. අවිද්‍යාවේ පමණට ජරා මරණ ස්පර්ශ කළේ අවසන් කරන්න. සමහරට අපිට හිතන වේදනාව නවත්තන්න පුළුවන් කියලානේ. අපි දන්නේ නැහැ පිනතුනේ හිතේ තියෙන වේගය කොච්චරද කියලා. අපි ඒකයි කියන්නේ. එහෙම නවත්තන්න බෑ මගදී. නවත්තන එකම දේ ටිකෙන් ටික අවිද්‍යාව අඩු කිරීම විතරයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ටිකක් මුලා වෙනවා. ඒ මුලා වෙන සිත් වැල ගන්න ටිකෙන් ටික අඩු කළා. ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම අවිද්‍යාසහගත හේත් හේතුඵල ධර්මම උපයෝගී කරගෙන අඩු කිරීම තමයි අපි මේ ධර්මය තුල අකණ්ඩව සතර සතිපට්ඨානය දීමේ සිද්ධ කරන්නේ. මෙන්න මේම තේරුම් ගත්තෝ බුදුහාමුදුරෝ ලෝකයා දුක් විඳින හේතුව මේක කියලා දැනගත්තා. දැනගෙන ඊට පස්සේ මොකද කළේ? ජරා මරණ වලින් නවතින නම් මොකද කරන්න ඕන? ජරා මරණ නතර කරන නම් ජාතිය නතර කරන ඕන. ඉපදීම නතර කරන නම් මොකද කරන්න ඕන? භවය නතර කරන්න ඕන. භවය නතර කරන නම් මොකද කරන්න ඕන? උපාදාන. උපාදාන නතර කරන නම් තෘෂ්ණාව නතර කරන්න ඕන. තණ්හාව. තණ්හාව නතර කරන නම් වේදනාව. වේදනාට ස්පර්ශය, සලායතන, නාම රූප, විඥාන, සංඛාර, අවිද්‍යා කියන මෙන්න මේ විදියට නැති කරන විදියත් එදා බුදුහාඳුරෝ බොමණදී අවබෝධ කරගත්තා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක මුලදී තේරුම් ගත්ත බුදුහාඳුරෝ අවිද්‍යායත්වේම අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මේ විදිහට ක්‍රමානුකූලව ජරා මරණ නිරෝධන ආකාරය තේරුම් ගත්තා. මෙන්න මේ පරිසම්පාද අංග ටික පින්නතුනි, එක විඥානයක් තුළ ක්ෂණික වශයෙන් මේ 12ම විස්තර කරන්නත් පුළුවන්. මේක විවිධ න්‍යායවලින් බුදුහමෝ දක්වලා තියෙනවා. එහෙම 12ම එක සිතක දක්වන අතරේදී භව විදියටත් වෙන් කළ දක්වනවා. කොහොමද දක්වන්නේ? අවිද්‍යා සංඛාර දෙක කර්ම භවයේ විදියට දක්වලා තියෙනවා. ඊට පස්සේ විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියන මේ පහ uppatti භවයේ විදියට සලකනවා. නැවත තණ්හා, උපාදාන කියන මේ කරුණු භව කියන කරුණු නැවත කර්ම භවයේ විදියට දක්වනවා. ඊට පස්සේ නැවතයි උත්පත්ති භවයේ විදියට ජාති ජරා මරණ දක්වනවා. තවත් විදියකින් දක්වනවා අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු, අනාගත ඵල කියලා. අවිද්‍යා සංඛාර, තෘෂ්ණා, උපාදාන, භව මෙන්න මේ පහ දක්වනවා අතීත හේතු කියලා. ඒ අතීත හේතුවේ ප්‍රතිඵල විදියට වර්තමානයේ ලැබෙනවා විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියලා. වර්තමාන ඵල කියන්නේ වෙනත් විදිහකින් කියනවා නම් පරිසම්බිදා මාර්ගයේ කියන විඥාන චරය. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා සාගතයි. ඒක විපාක මට්ටමේදී. ඒකට තමයි එතන තියෙන විඥානය තමයි හිත පබස්රමින්නම් බික්කුවේ චිත්තං කියන්නේ. සමහර හිත පබස්රය කියුවම් පොඩි ළමයිනගේ හිතේ කියලා කියනවා. එහෙම නෙවෙයි පිනතුනි. හිත පබස්රය කියලා කියන්නේ අපි හැම දිනාටම මුලින්ම ලැබෙන අත්දැකීමේ තියෙන විඥානය. ඒක පිරිසිදුයි. නමුත් ඒක පිරිසිදු වුණාට මොකද වෙන්නේ? අපේ තියෙන අවිද්‍යාව නිසා ඒක එකපාරම අවිද්‍යාව බවට පත් කරගෙන ඊට පස්සේ දුක්සහගත විඥානයක් බවට අපි හදාගන්නවා. මුලදී ස්කන්ධ පංචකය විතරයි. ඒ ගැන අපට දැනුම නැතුනොත් අපි ස්කන්ධ පංචකයම පංච උපාදාන ස්කන්ධය බවට පත් කරගන්නවා. එතකොට මෙන්න මේ තියෙන විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියන මෙන්න මේ පහ වර්තමාන ඵල විදියට ගන්නවා. ඒ වර්තමාන ඵලය හරියට නොදැක්කොත් නැවත වර්තමානයේ හේතු ටිකක් හැදෙනවා. අර මුලින් කියපු කරුණම නැවත හේතු බවට පත් වෙනවා. අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, භව කියන ඒවා වර්තමාන හේතු වෙනවා. ඒ කියන්නේ අඥාන චර්යාවට යනවා. ඒ වර්තමාන හේතු ටික නැවත අනාගත ඵලයක් බවට පත් වෙනවා. විඥාන, නාම රූප ආදී කරුණු පහ. මෙන්න මේ විදිහට අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු, අනාගත ඵල විදිහට කරුණු පහ පහ දක්වලා තියෙන කරුණු 10ක් මේ විදිහට 20ක් වෙන විදිහට හතරකට බෙදලා තියෙනවා. මෙන්න මේ විදිහට විවිධ න්‍යායවලින් විස්තර කරලා තියෙන පටිසම්පාදයේ පින්නතුනි බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීමක් වෙනවා. මෙන්න මේක දැක්ක ගමම මොකද්ද මෙයා වෙන්නේ? මෙයා දකින්න දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ අර ස්කන්ධ පංචකය. ඒක හරියට නොදැක්කොත් නැවත අඥාන චර්යාවකට ගිහිල්ලා එයාට මොකද්ද වෙන්නේ? එයා දුක හදා ගන්න අලුතින් ආයි අඥාන චර්යාවට යනවා. ජරා මරණ වලට පත් වෙනවා. ඒ වගේ මේකේ හරියට නොනින් හිටියොත් එයා අඥාන චර්යාවට නොගිහිල්ලා ඒ අතීත අත්දැකීම ඥාන චර්යාව බවට පත් කරගෙන ඇස ආදී ආයතන අවිද්‍යා සහගතව ඇති නොවන විදියට එයා උපරිම ලෙස ආරක්ෂාව තියාගන්න. මෙන්න මේක තමයි ධර්මයෙන් අපට ලැබෙන රැකවරණය. මෙන්න මේ අතරේදී විශේෂයෙන් මහානිදාන සූත්‍රය මේ කරුණ ටිකෙහි විශේෂ ස්ථානයක් පැහැදිලි කරනවා. මොකක්ද ඒ ස්ථානය? තමයි නාම රූප විඥාන කියන මේ දෙකේ විස්තරය දක්වන කියනවා. ප්‍රතිසන්දි විඥානයක් මව කුසකට බැස නොගත්තොත්, ප්‍රතිසන්දි විඥානයක් මව කුසයේ මුලින්ම කලලයට ගන්නවා, ඒ කලලයට විඥානයක් බැස නොගත්තොත් ඒ කලලය වර්ධනය වෙන්නේ නැහැ කියලා. ඊළඟ ආයි දේශනා කරනවා මව කුසට විඥානයක් බැස ගත්තත් විඥානයේ බැසගෙන ටික කලක් ගියාට පස්සේ මව කුසෙදිම ඒ විඥානය ඉවත් වුණොත් ඒ කලලයෙන් අර කලලයේ වර්ධනය වෙන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ දෙකම අන්‍යෝන්‍ය සම්බන්ධය තියෙනට ඕන. මේ දෙක හරියට සලකන්නේ විඥාන සහ නාම රූප කියන දෙක සලකන්නේ හරියට අන්ධයයි කොරයි කියලා. අන්ධයෙකුයි කොරෙකුයි ඉන්නවා. කොරාට යන්න බෑ කකුල් දෙක පණ නැති නිසා. අන්ධයට ඇස් දෙක පේන්නේ නැහැ යන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඕ අන්ධය කරන්නේ අර කොරාව කරට ගන්නවා. හරේ තියාගෙන යනවා. අන්නේ වගේ තමයි අපේ මේ නාම රූප දෙක. නාම රූප දෙකත් ඒ වගේ. මෙන්න මේ දෙක යන්නෝන සම්බන්ධය මත තමයි යන්නේ. මේ දෙකට තනි පැවැත්මක් නැහැ. ඒ නිසා මව කුසට බැතගස්සු විඥාණය තම තමන් ගැන හිතන්නේ ඉතාල පින්වන්ත විඥාණයන් නිසා කිසිම කරදරයක් නොවී වාග් දුරට නිරෝගීව මේ මට්ටමට එනකන් ගෙනාවේ ආර ප්‍රතිසන්දි විඥානයේ කරුණ ටික. ඒකේ අවශ්‍ය කරුණ ටික දුන්න විතරක් නෙවෙයි ඒකේ කුසල කර්මයෙන් නාම රූප දෙක නිවැරදි විදිහට සකස් වුණා පරිසරය සියල්ලක්ම ඔබ වෙනුවෙන් මේවට සකස් වෙලා තියෙනවා. බලන්න එක කොච්චර පින්වත් විඥානයක්ද. ඒ විඥානයේ මව කුසෙන් වර්ධනය වෙලා එළියට එනකොට මේ ලෝකයේ වසර දහස් ගානක මිනිස්සු හොයාගත්තු නවීන තාක්ෂණය හදපු පාරවල් ටික, පාලන් ටික, බිංගේවල් ටික ඔක්කොමත් ඔබ වෙනුවෙන් හදලා ඒ අය බලාගෙන හිටියා ඔබව පිළිගන්න. අම්මා ඔබව පිළිගන්න ඇඳුම් ටිකක් හදලා කොට්ටයක් මහලා ඉඳලා හිටියේ නෑ. වසර දහස් ගාණක් මිනිස්සු තාක්ෂණය ඔබ වෙනුවෙන් ඉතුරු කරලා තිබුණා ඔබ එනකොට පිළිගන්න. ඒ විතරක් නෙවෙයි සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පොරපු බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගත්තු දර්ශනයක් ලෝකයේ ඔබ වෙනුවෙන් ඉතිරි කරලා තිබුණා. ඒ ස්වාමීන් වහන්සේලා වසර 2500ක අධික කාලයක් මේ දහම ඔබ වෙනුවෙන් අකුරක් අඩ නොකර මහත් වූ පරිශ්‍රමයෙන් ඔබ වෙනුවෙන් ඉතිරි කරලා තිබුණා. පින්නතුනේ ඔබට දහම තේරුම් ගන්න දහම් පොතපත කියවන්න ඒ අතීතයේ හිටිය සංඝයා ගැන හදවතේ උතුරායන ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා. ඒ උන්වහන්සේලගේ කැපවීම නිසා නේද අපට මේ හැම දහම් පදයක්ම අදහන ලැබෙන්නේ කියන එක ගැන අප්‍රමාණ ගෞරවයක් ඇති වෙනවා. මේ දුකේ නිදහස් වීමේ සම්පූර්ණ මාවත උන්වහන්සේලම ඉතුරු කරලා තිබ්බ නේද අපි වෙනුවෙන්. රහතන් වහන්සේ කෙනෙක් රහත් වුණාට පස්සේ නිකන් පිරුවන් පාන්නේ නැහැ. උන්වහන්සේලා බලන අනාගතය වෙනුවෙන් උපරිම ලෙස මේ දහම රැගෙන යන්නට කාලය බලනවා. මාර්ගඵලලාභියනි උතුමන් ඇතැම්ට දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ස්ථානගත වෙලා ඉන්නවා. එයා ඇතැම් විට නිර්වාණ අවබෝධය පරක්කු කරනවා. කලින් කල මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝකයට උදව් කරන උන නිසා මාර්ගඵලවල යම් යම් පහළ මට්ටම් වල ඉඳගෙන මේ ලෝකෙට කලින් කල එනවා. මොකද ඒක බුද්ධෝත්පාද කාලේ කේ දහම නැතුනොතින් ආයි දිගු කාලයකට ඒ දහම අහන්න ලැබෙන්නේ නැති නිසා එක ශාසනයක් තුල මාර්ගඵලලාභී උතුමන් මනුස්ස ලෝකෙන් චුත වුණ ඇතැම් විට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වගේ තැන්වල ඉඳගෙන ඒ ස්ථානවල සේවය කරනවා. ඇතැමිට දිව්‍ය ලෝකෙ ගිහිපු මගඵලලාභී අය නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා කලින් කල තමගේ කාර්යභාරයන් කරනවා ලෝකෙ වෙනුවෙන්. ඉතින් පින්වත්නි අපි මේ සඳහන් කළේ පරිසම්පාදයේ මූලික අංග ටික මේ සඳහන් කළේ මේක තේරුම් ගන්නකොට ලැබෙන ප්‍රධානතම අවබෝධය තමයි පින්වත්නි දුක මොකක්ද, දුක නැතිවීම මොකක්ද කියන එක. එතකොට අවිද්‍යා සහගතව අපි අස්කන්නා සාදිය දල්වගෙන හිටියොත් මොකද වෙන්නේ? ඒ ඔස්සේ අපේ හිත බාහිර අරමුණක් තුල බැස ගන්නවා. බැසගත්තට පස්සේ ආයි ඒකෙන් අපේ හිත සාමාන්‍යයෙන් නිකන් අයින් වෙන්නේ නැහැ. ඒ අවිද්‍යාවේ පමණට අපි ඊට අදාළ ඒ රූපය තුල අපි දුක්සප අවිද්‍යාව දුරු කිරීමෙන් විතරමයි නැවත ඒ දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. අපි හිතනම මේ බාහිර බඩුවෙන් අයින් වුණොත් දුක නිදහස් වෙන පුළුවන් කියලා. දරුවෙක් බලමු. දරුවෝ අකීකරුයි. අකීකරෝ දරුවා ඔබ දැන් දරුව කරගෙන හිටියේදී ඔබ හිතනවාද ඒ දරුවා ඔබට නැති වුණොත් ඔය දුක නැති වෙයි එහෙම දැකේ කියලා දරුව නැතු නැහැ කියලා දුක නැති වෙන්නේ නැහැ වෙනතුනි දරුව කොච්චර අකීකරුණත් ඒ දරුව නැතු නැහැ කියලා සම්පූර්ණ ඕඩ දුක නිදහස්සන්න බෑ ඔබේ හිතන අවිද්‍යාව හිතන වාරය පාසාම නැවත ඒ දුක ස්පර්ශ කරමින් අනේ ඒ නිසා බුදුදහමෙන් නිවරලෙසම අපට මාවත හෙලි කරනවා මේ දුකේ නිදහස් වෙන නම් කළ යුතු ප්‍රධානම දේ තමයි සම්මා දිට්ඨිය දිනු කර ගැනීම කියලා. එතකොට ඒ සඳහා පරිසම්පාදයේ මේ කරුණ ටික අපි දැනගන්නට ඕන. ඊට පස්සේ කියනවා පරිසම්පාදේසු ධම්මේසු පරිසම්පාද ධර්මෙනු තේරුම් ගන්නට ඕන. එක පැත්තකින් පරිසම්පාදේ කියනවා අනිත් පැත්තෙන් පරිසම්පාදේ ධර්ම කියලා කාරණයක් තියෙනවා. ඒ මොකද්ද කියනතුනි ඒ මේ කියපෝ අවිද්‍යාදී සියලු අංගවල ලක්ෂණය මොකද්ද? ඒ සියලු අංග පිළිබඳව දක්වනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී වශයෙන් මේ හැම කරුණක්ම අඛණ්ඩව දිගට තියෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම අනිච්චයි, සංකතයි, ඒ වගේම පරිසම්පන්නයි, කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං කියලා. තෘෂ්ණාව තිබ්බත් බය වෙන දෙයක් නෑ ඒක ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි ඒක ස්ථිරම තියෙනවා නම් අපිට කවදාවත් දුක නිදහසෙන් බැරි වෙනවා දැන් සමහර හිතගෙන කර්ම ටික ඔක්කොම ශ්‍රේය කළ නිවන් දකින්න කියලා නේ සමහර ආගමල බුදුහන් කළේ තේ මේතුවා මේක නාථ පුත්තය බුදුහන් මෙහෙම දේශනා කළේ නෑ අපි දන්නවා අපි නිතරම කියන උදාහරණයක් gedara වත්තක කොළ ගොඩක් තියෙනවා නම් ඒ කොළ ගොඩ දාන්න අපි අවුරුද්දක්ම කොළ දැම්ම gedara වත්තේ මුල්ලට හැබැයි අපිට අයින් කරන්න නම් ඒ වගේම අවුරුද්දක් යනවාද? අවුරුද්දක් ගත වෙන්නේ අපට. ඇතැම් දෙක දවසින් එක පැය දෙකින් පැයින් අපට ඒ මුළු කොළ ගොඩම අපට අයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි කල්ප ගානක සංස්කාර රැස් කළ තිබුණත් අපි ආන්තර කර්ම වලින් මිදෙලා නම් හිටියේ අපට පුළුවන් මේ කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජයගන්න. අන්න ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ මාවත දේශනා කළේ. එනිසා පරිසම්පාදයේ තියෙන මේ අවිද්‍යාදී අංග පිළිබඳව බුදුහාර දේශනා කරන පරිසම්පාද ධර්ම විදිහට මෙනෙහි කරන්න ඒවගේ ලක්ෂණ මොනවද ඒවා අනිච්චයි දුක්ඛයි සංකතයි පටිසම්පන්නයි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා. එතකොට මෙන්න මේ ලක්ෂණ යුක්ත මේ අංගවල තියෙන අවිද්‍යාදී අංගවල තියෙන මේ ප්‍රබලත්වය අපි ටිකෙන් ටික අඩු කරන්නට ඕන. ඒ අඩු කිරීමට තමයි ප්‍රඥාව, සම්මා දිට්ඨිය, විද්‍යාව, චක්කෝ ආදී වශයෙන් නම් වලින් කියන නුවණ ලැබීමට හේතු වන කරුණු අඛණ්ඩව කරන්නට ඕන. මොනවද ඒ කරුණු? පඤ්ඤාබුද්ධි සූත්‍රයේදී බුදුහම දේශනා කරනවා ප්‍රඥාව ලබා ගැනීම සඳහා අවිද්‍යාවට විරුද්ධ වූ කරුණවන ප්‍රඥාව දිනු කිරීම සඳහා අඛණ්ඩව පවත්වා ගත යුතු කරුණු හතර විදියට කල්යාණ මිත්‍රාශ්‍රයයත් සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපදාවත් කියන මේ කරුණු හතර අඛණ්ඩවම පවත්වා ගන්නට ඕන. ඒ පවත්වා ගැනීමේදී පින්වත්නි අපට ලැබෙන ප්‍රධානතම පිය උරුමය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. දැන් මේ කරුණ අපි සුතමේ ඥාණයෙන් අසා දැනගත්තා. මේ අසා දැනගත්තු කාරණා අපි නුතුනි අඛණ්ඩව ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම හිතන්නට ඕන. ඔබට යම් කිසි විදියක යම් කිසි දෙයක් ගැන රාගයක් ඇති වෙනවා නම් ඔබ හිතන්නේ මේ අවිද්‍යාවෙන් දැන් ඉන්නේ කියලා. කෙනෙක් කියපු කරපු දෙයක් ගැන හිතේ අමනාපයක් නම් ඔබ බලන්න දැන් මේ අවිද්‍යාවෙන් ඉන්නේ කියලා. ඒ විතරක් නේ වැඩ දෙයක් තබා ඔබ මෙතන මලක් දකිනවා නම් මේ බල මල පිටේ තියෙන කියලා හිතනවා නම් බාහිරයේ තියෙන කියලා හිතනවා නම් හිතන්න වැරදුනා තමයි කියලා. පින්නතනි මේ මොහොතේ නිස්සද්ද වෙන්න පුළුවන් ඕනම මොහොතක ඊළඟ මොහොතේදී මේක වෙනස් වෙනවට අපි දුකටපත් වෙනවා. එහේ මේ බාහිර දේ අරගත්තු හින්දා අපි ඇතැම් විට බාහිර දේවල් ටික පිළිවෙලට තියෙනකම් විතරක් උපේක්ෂා සාගතව ඇතැම් බොහෝම සාන්තුවරයන් වගේ ඉන්නවනේ. නමුත් ඒවට පොඩ්ඩක් හරි වෙනසක් වෙච්ච ගමන්ම තමයි අපේ ස්වභාවය බලන්න පුළුවන්. ඇයි අපි නිශ්ශබ්දව හිටියට අපි උපේක්ෂාවෙන් හිටියේ? උපේක්ෂාව විද්‍යාසාරතු උපේක්ෂාවක් නෙවෙයි, සම්මාදිටින් තිබෙන උපේක්ෂාවක් නෙවෙයි, ඒක අවිද්‍යාවෙන් තිබෙන උපේක්ෂාවක්. සම්මාදිටින් ඇතිවන සංඛාර උපේක්ෂා ඥානයේ සංඛ්‍යාත වූ උද්‍යාභේගාමිනී පඤ්ඤා යුක්ත උපේක්ෂාවකුත් තියෙනවා. ඒ වගේම මෝහයෙන් උපේක්ෂාවකුත් තියෙනවා. නමුත් අපි බොහෝ විට ඉන්නේ මේ මෝහයෙන් තියෙන උපේක්ෂාවත් එක්ක ඉන්නේ. එහෙම ඉන්නකොට ඉතින් අනිත්‍ය අපි ගැන හොවා වර්ණනා කරනවානේ, හරිම හොඳ කෙනෙක්, හරිම තැම්පත්, කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ කියලා එහෙම කියනවනේ. නමුත් වෙන තුනේ හේතු ආපු ගමන් අපි නැවත ඒ හේතු ටිකට අදාළව කලබල ගැතිය අපේ ඇති වෙනවා. ඒ නිසා අඛණ්ඩව අපි මේ සතර සතිපට්ඨාන තුළ ඉන්නට ඕන පිණිසද. මොකද ඒකට අපි කරන්නට ඕන මෙන්න මේ දර්ශනය ඇති කරගෙන. ඇයි ඒකට හේතුව? මේ අවිද්‍යාව සහගත රූපයක් දැක්වතින් සබ්දාදී ආයතන පරිහරණය කරවතින් මොකද වෙන්නේ? අපි හරියට රේල් පාරක් මැද ඉන්නවා වගේ එන එන කෝච්චියට අහු වෙනවා. ඒක කෝච්චියක් එක්කනේ බණිනු එකට අහු වෙනවා. තව කෙනෙක් අනේ ඔය හරියම ලස්සන වැට අවුරුදු 40ක්වත් පේන්නේ නැහැ කියලා කියන එකටත් අහු වෙනවා. එක එක කෝච්චි එනවා. එන එන කෝච්චියට අපි අහු වෙයි අහු වෙයි තැලි තැලි ඉන්න හැමදාම. පින්නතනි මෙන්න මේකෙන් මිදෙන නම් අපි තේරුම් ගන්නට ඕන මේ සාමාන්‍ය කෝච්චි තරක් නෙවෙයි පින්නතනි. අපේ ඊළඟ මොහොතේ අපට එන දුරකථන නැමතුම අපි වැටෙන්නට කලන්ත දාන දුරකථන නැමතුමක් වෙන්න පුළුවන්. ඒ එනට එන සම්දේ, ඒ එන කනට එන සම්දේ සරල දෙයක් නෙවෙයි. අන්න ඒ නිසායි පින්නතනි මේක තේරුම් ගත්ත පමණට ඒ තැනැත්තාට වටේම තියෙන මහා ගිනි දැල් ටික පේනවා. අපට කියලා අම්මා තාත්තා ඉන්නවනම්, දරුවෝ ඉන්නවනම්, ඥාතීන් ඉන්නවනම්, දේපල තියෙනවනම්, ඒ බාහිර මොක් නැති වුණත් අඩුවානේ තමන්ට කියලා ශරීරයක් තමා හිතාගෙන ඉන්නවනම්, ඒ කියන්නේ මෙහේ මහා ගිනි දැල් වල ඡායාවයි මේ තියෙන්නේ. ඒ නිසා පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගත්තේ හරියටම දුකයි, දුක නිදහසන මාවතය කියලා හරියට පැහැදීම ශ්‍රද්ධාව ඇති කරගෙන අප්‍රමාදීව වීර්ය ඇති කරගන්නට ඕන. දුක්ඛෝපනීසා ශ්‍රද්ධා කියලා කාරණයක් තියෙනවා. මේ දුක තේරුම් ගත්තොත් පමණට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට මොකද වෙන්නේ? මේ ඇට මස් සම් නහර විනිවිද ගිහිල්ලා මුළු ශරීරෙටම නිකන් කරන්ට් එකක් වැදෙනවා වගේ දැඩි වීර්යක් ඇති වෙනවා. ඉක්මනටම මේක යන්න ඕන කියලා හරියට සඳහන් කරනවා. රජ කෙනෙක් යතේක් මංගල ඇතෙක් ඉන්නවා. ඒ මංගල ඇතා ඇත් මඩුවේ බැඳලා තියෙනවා. හොඳට පුහුණු කරපු ඇතෙක් මෙහෙම බැඳලා තිබුණත් ඔහුට යුද බෙරහඩක් ඇහුනොත් කොච්චර දංගල් දාගෙන හිටියත් ඔහු ඉන්නේ නැහැ. ඔහු දංගල් කඩාගෙන යනවා කියලා කියන යුද්ධෙට. අන්න ඒ වගේ පින්නතුණිය අපට හරියට ශ්‍රද්ධාව ඇති වුණා නම් සද්ධර්ම ශ්‍රවණී මේ මහා දුක් ටික කනගාටුවේ තියෙනව නේද? ඒ ටිකෙන් ඉක්මනටම නිදහස් වෙන්න ඕන නේද කියලා මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න අප්‍රමාදී බවක් ඇති වෙනවා. එතකොට ඔහුට පේන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය, නැත්නම් සතර සතිපට්ඨානය. ඔව් කායේ කයන පස්සේ විහෙරටි කායේ කයනෝ බලමින් හොඳට වාසය කරනවා. කොහමද හුස්ම ගන්න එක ගැන හොඳට බලනවා. ඒක තැම්පත් වෙන පමණට සමුදේවය දකිනවා. තමන් ඉන ඉරියව්ව ගැන පාරිවිල නීරියව්ව හිටගෙන ඉඳීම ඇවිදීම සැතපීම මේ හැම ඉරියව්වකම බලනවා. මේ ආහාර නිසා හටගෙන ආහාරය නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙන සමුදේවය බලනවා. ඊළඟට ඔහු උදේ පටන් රාත්‍රී දක්වා කරන හැම වැඩක්ම සංඥාඥ පබ්බේට අනුව හොඳට සිහිය නෝනින් කරනවා. ඒ කරන වෙලට අවධානය තියාගෙන ඒවත් හේතුඵල ධම අනුව සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන පිළිවෙතට බලනවා. තවදුරටත් ඒක නැත්තා ධාතු මනසිකාරය විදියට පටිඝාපෝතේජෝ වායෝලින් මේ ශරීරය හැදිලා තියෙන්නේ ආහාරය ප්‍රතිඵලයක් විදියට. ආහාර නිරුද්ධයෙන් මේක නිරුද්ධන ආකාරයක් දකිනවා. පටිකූල මනසිකාරය විදියට ඔහු ඇස්කන්න ආසාදී මේ ඉන්ද්‍රයන් සකස් වෙලා තියෙන මේ කෙස් ලොම් ආදී මේ ශරීර කොටස් 30 ගැන හොඳට බලනවා. ඒවගේ සමුදේය බලනවා. ඊළඟට උද්දමාතක විනීලකාදී විදිය කිව්ව විදියට නව සීවතික නැත්නම් මරණයෙන් පස්සේ මේ ශාරීරිය පත්වන තත්යන් කලින් හොඳට යා මෙනෙහි කළා තියෙනවා. මේ ශරීරය ටිකෙන් ටික කවදා හරි අලුත් වූ තත්ත්වයට පත් වෙන මේ වියම දක්වා මේ සිදුවීම් ටික හොඳට බලලා සමුදේ වැළකිනවා. එතකොට මෙන්න මේ රූපය ආහාර ආදී හේතු නිසා හදගත්තු මේ රූපය ආහාර නිරුද්ධීමේ වෙන රූපයක මම මේ පරිහරණය කරන්න කියලා නිතරම ශරීරය ගැන අවධානයෙන් ඉන්නවා. ඔහුට පේන්නේ හට ගැනීම නිරුද්ධීම විතරයි පේන්නේ. ඔහුට නිත්‍ය සපාත්ම වශයෙන් ශරීරයක් පේන්නේ. අජත්තන් වාහකය ගැන වැසි වෙරි තමයි ශරීරය ගැන තේමයි දන්නේ. බාහිර ශරීරයක් දැක්කත් ඒ විදිහටම හිතනවා. තමන්ගේ දරුව වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, මල්ලි වෙන්න පුළුවන්. ඒ දේ සිහි වෙනකොටම දන්නවා ඒ දේ යථාර්ථය මේකයි කියලා. උපේක්ෂාකත් වෙන. ඊළඟට වේදනා ස්වේදන පස්සේ විහෙරති. ශරීරයේ කායික හෝ මානසික වේදනාවක් ආවොත් ਉਹ දන්නවා ස්පර්ශ නිසා නේද මේක හටගත්තේ. ස්පර්ශ නිරුද්ධ වීම මේක ඉතනම නැති වෙනවා කියලා දකිනවා. ඔබට දැමිට හිසේ රදයක් තියෙන පුළුවන්. දවසක් දෙකක් තියෙන පුළුවන්. යාළුවෙක් ඇහුවොත් කියාව ඔබ ඊයේ ඉඳන්ම මගේ හිසේ රදේ කියලා. ඇත්තටම දිගටම හිසේ රදේ තිබ්බේ නැහැ. හැම මොහොතේ මේක හටගෙන නිරුද්ධ වුණා. තමන්ගේ විඤ්ඤාණයට අනුරූප එක සකස් වෙමින් තියෙන්නේ. ඉතින් වේදනාව කියන එක දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒක සංකත පටිසම්පාදය. කය ධම්ම වය ධම්ම නිරෝධ ධම්ම උදය. අනේ වේදනාවෙත් හට ගැනීම නිරෝධියම දකිනවා. තමන් වාඩි වුණා නම් වාඩි වෙච්ච ගමන් හරි පහසුයි කියලා හිතෙනනේ. සනීපය කියලා කියනවනේ. හැබැයි දන්නවා ටික වෙලා යනකොට සනීපයේ ටික අඩු වෙනවා. මෙන්න සනීපය කියන පියවකම දැන් කරදරයක් වෙනවා. හරි අමාරුයි පොන්දරි දෙනවා. ඊට පස්සේ ආයෙ දුකටපත් වෙනවා. ආයෙ ඊට පස්සේ ඉරව වෙනස් කරනවා. දැන් තමයි හොඳ මිරියට ආවේ කියලා දැන් හිතනවා. දැන් තමයි නියම විදිහට මම වාඩි වුණේ කියලා හොඳට ඉන්නවා. එතන ටික වෙලා යනකොට ආයෙ එමයි දෙන්නේ. පින්නදින අපි ජීවිතේම කියන්නේ සැප විඳය කියන්නේ මොකද්ද? ඉරියව් වෙනස් කිරීම. ජීවිතයක්ම සැප විඳා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඉරියව් වෙනස් කිරීම, ඉරියව් මාරු කිරීම. ඉතින් අපේ තියෙන අවිද්‍යාව නිසා මේක නිත්‍යයි, සැපයි, සුභයි ආත්මය වශයෙන් අපි ගන්නවා. නමුත් වේදන පස්සන වඩනකොට යා දන්නවා මේ හටගත් වේදනා ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශය නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. ඒ තරක් නෙවෙයි චිත්තේ චිත්තාන පස්සේ විහෙරති. හිත ගැන හොඳවට සැලකිල්ලෙන් ඉන්නවා. එක වෙලාවක කය ගැන බලනවා, එක වෙලාවක වේදනා ගැන බලනවා, තවස්සන්ට මොකක් හරි හිතනකොට බලනවා. දැන් මගේ හිතේ විහෙත දෝෂන්න වා චිත්තං. මෛත්‍රී වඩම යන්නේ දැන් වාහනේ යද්දී. එතකොට එන්නේ විහෙත දෝෂ කියලා. ද්වේෂයක් නැහැ කියලා. මගේ දැන් හිතේ මෛත්‍රියක් තියෙන වෙලාවක් නේද කියලා හිතනවා. දැන් සරාගම් වා චිත්තං. ඔන්න එහෙම යනකොට කවුරු හරි ගැන රාගයකුත් හටගන්නවා. ආ දැන් මගේ හිතේ රාගයක් නේද කියලා ඒකත් දකිනවා. කොහොම යන ගමන් මෝහයක් බාහිර රූපයක් වෙන අයියෝ ලොකු එකක් නේද කියලා දැන් අවිද්‍යාවෙන් බලනවා. විද්‍යාවෙන් බලන්න පුළුවන්. නමුත් Taman දන්නවා දැන් මේක බාහිර තියෙන එක කියලා හිතලා දැන් බලන්නේ. අයියෝ මුලා වුණා නේද කියලා ඔන්න මෝහය කියලා දන්නවා. සමෝහං වා චිත්තං. මෙන්න මේ විදිහට පින්තුනි. සරාග වේතරාග සදෝස වේත දෝස සමෝහ වේත මොහස මොහ සංකිට විකිට මහඟත අමහඟත සමාහිත අපසමාහිත විමුත අයමුත ආදී වශයෙන් හිතගෙන නිතර තමන් දැසල කෙලෙගෙන වෙන දනිත්‍ය ගැන බලමින් හිටියේ නේද? අනිත් කෙනා කෑවද, වැඩිපුර කෑවද, අඩුවෙන් කෑවද, ඒව තමයි වෙනද බල බල ඉන්නේ. දැන් බලන්නේ දැන් තමන්ට මොකද වෙන්නේ කියලා. එයා කෑම කෑවම Tamanta මොකද වෙන්නේ කියලා දැන් බලන්න. ඉස්සර බැලුවේ එයා හැසිරෙන විදිය, දැන් බලන්නේ එයා මෙහෙම මෙහෙම හැසිරෙනකොට මට මොකද වෙන්නේ කියලා මගේ පැත්තෙන් දැන් බලන්න. මෙන්න මේක අපේ නොවෙන්ස පිනතුනි. මේක තමයි අපි ධර්මයේ ඉන්නවා නම් අපි ලැබුණ ප්‍රයෝජනේ. ඊළඟට ඔහු ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. ධර්මයන් හි නැත්තම් සිතිවිලි වල සිතිවිලි අනුව බලමින් වාසය කරනවා. කාමචන්දාදී නීවරණ, ඒ වගේම අසකනනාසාදී ආයතන ඇතිවීම, සති සම්බෝධියන්ගේ ආදී බොජ්ජංග ධර්ම හට ගැනීම. මෙන්න මේ කුසල අකුසල දෙපැත්තේම විතරයෙන් ගැන හොඳට අවධානය යෙන්නේ. නීවරණ එන විදියක් දන්නවා, නැති වෙන විදියක් දන්නවා, නැති වෙච්ච කාය නූපදෙන විදියක් දන්නවා. බොජ්ජංගත් එහෙමයි. බොජ්ජංග හට ගන්න විදියක් දන්නවා, හටගත්තු එක දිනු වෙන විදියක් දන්නවා, ඒක දිගට පවත්වා ගන්න විදියක් දන්නවා. එන්න එන්නම මේ දැනත්තාගේ නීවරණ අඩු වෙනවා. බොජ්ජංග ධර්ම වැඩි වෙනවා. කොහොමද බොජ්ජංගේ වැඩි වෙනකොට කොහොමද නිතරම එයා සතියෙන් හිටියත් ඉන්නේ අර අනිත්‍ය පැත්තේ මෙනෙහි කරන පැත්තෙන් ඉන්නේ. ධම්මජේ සම්බොජ්ජංගේ ධර්ම කරුණ මෙනෙහි කරන වාහනේ යන ගමන් ආහාම්දුර මෙහෙම කිව්වා, පටිසම්පාදයේ චතුරාර්ය සත්‍යයයි සතිපට්ඨාන එකට සම්බන්ධ කරන්නේ කරුණ හිතේ තියෙන්නේ. ඊට පස්සේ දනවා මේ හිතන එක අනිත්‍යයි නේද කියලා ඒකේ තනිත මෙනෙහි කරනවා. විරිය ඇති වෙනවා. විරිය සම්බොජ්ජංගේ හැම වෙලාවෙම අකුසලෙන් මෙදෙන්න කුසල කරන්න ඒවට උත්සාහ ඇති වෙනවා. එතන තනි සංඥා මෙනෙහි කරනවා. මේ විදිහට පිනතුණි බොජ්ජංග මට්ටමට එනකොට විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං බොස්සංග පටිනාමී කියලා කියනවා. මෙහෙම ආපු ගමන් මගේ දැන් Tamanට බොජ්ජංග ධර්මත් එකයි දැන් ඉන්නේ. සතිය, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මෙන්න මේ බොජ්ජංග ධර්ම නිකන් නෙවෙයි දැන් වඩන්නේ කොහොමද? විවේක නිසිතං විවේකයට බරව, විරාග නිසිතං විරාගයට බරව, නිරෝධ නිසිතං නිරෝධය බලමින්, වස්සංග පරිණාමෙන් නිවනට නැඹුරු වෙලා තමයි දැන් බලන්නේ. මෙහෙම බලනකොට සඳහන් කරනවා පින්නතුනි, යම්කිසි කෙනෙක් මේ දහම් මගේ ඉන්නවා නම් ඔහු ගැන දිව්‍ය ලෝකයේහි මාර්ගඵලලාභී ධර්ම සාකච්ඡා කරන දෙවිවරු මෙයාගේ නම ගැන සඳහන් කරනවා කියලා. මෙන්න මනුස්ස ලෝකේ මෙහෙම කෙනෙක් ඉන්නවා, මෙයා දැන් මායාවත් එක්ක අවසාන සටනට එරඹිලා ඉන්නේ කියලා ඒ මනුස්ස ලෝකේ මේ දහම් පුරණ කෙනා ගැන දිව්‍ය ලෝකේ සාකච්ඡා කරනවා කියලා. නිකන් නෙවෙයි නම කියනම අහවල් කෙනා ශාන් මහත්තයා කියලා මම දැන් කතා කරනවා. පින්නතුනි ඒ ඉන්න කෙනා ගැන එහෙමම නම කියලාම කතා කරනවා අහවලා දැන් මෙන්න දැන් වැඩේට බහැලා මාහරයත් එක්ක මාහාන්තික සරණකට දැන් එළඹෙලා ඉන්නේ කියලා. ඇයි? ඔහු මේ සතර සතිපට්ඨානෙ වැඩියම නිසා ඔහු දැන් හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? ඔහුට කරන්න තියෙන එක පැත්තකින් පංචශීලය ආරක්ෂා කරමින් අනිත් පැත්තෙන් තමන් මේ සතර සතිපට්ඨානය තුල ඉඳගෙන අනිත් පැත්තෙන් හැම අරමුණකම සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා ඔහු සාකච්ඡා ඔහු මෙනෙහි කිරීම ඇති. කොට වෙන දෙයක් නෑ. අපි හැතෙම මෙතන මොළදී සීල රැකලා සීලය තුළ හික්මෙන උත්සාහ කළා. ඒ වගේම කලක් ගිහිල්ලා හිත සමාධිමත් කරගෙන ඒ සමාධිමත් වෙච්ච හිතේ මුඟ කලක් ඉන්න උත්සාහ කළා. නමුත් ඒ සමාධිය දිගට පවත්වා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි, පොඩි දෙයකින් ඉක නැති වෙලා යනවා. නමුත් ඒ අතරේ බුදුහාඳුර වඩාත් වර්ණනා කළේ විදර්ශනාවෙන් ප්‍රඥාවෙන් ඇති කරගන්නා වූ සමාධියයි අකුප්පා චේතෝ විමුතියෙන් බඩපත් වෙන. අන්න එතන ඉන්න කෙනා ඇස් දෙක පියාගෙන ඉන්නේ නැහැ ඔහු. ඔහු වැඩ කරමින් ඉන්නේ. සජීවී ලෝකයේ සාමාන්‍ය මිනිස්සු වෙන මැදේ ඉඳගෙන ඔහු ඇසට එන රූපේ අනිත්‍ය වශයෙන් බලනවා, කනට එන ශබ්ද අනිත්‍ය වශයෙන් ආදී බලලා අවසානයේ උට එන්නේ මොකද්ද? ඔහු කුමන අරමුණක් ස්පර්ශ කරත් ඔහුට හිතෙන්නේ මේ රූප ආදී ස්කන්ධ පංචකයක් හටගත්තා, එතනම නිරුද්ධුණා කියලා හිතනවා. ඒ තැනැත්තා එන්න එන්නම මේ ධම්මගේ ඉදිරියට යන ඔහුට පුතුම විදියේ ජීවිතේ සතුටක් තෘප්තියක් දැනෙන ගන්නවා. බාහිර දේවල් වලින් එන පීඩාව දුක එන්න එන්නම අඩු වෙන ගන්නවා. ඇසට දැකපු රූප කනට ආපු ශබ්ද මොනව තේරුණත් දන්න මේ ස්කන්ධ පංචකය අනේ මමම මේක හදාගෙන මමම නිර්මාණය කරගෙන මම මේ දුක් විඳින්නේ මමවා කියලා එයා ගැන සඳහන් කරනවා අට්ඨි යති හරායති jigucchati කියලා. තමන් ගැනම ලැජ්ජාවක් හට ගන්නවා. අනේ මං වගේ මෙච්චර බනහපු කෙනෙකුට මෙච්චර වටිනා ධර්ම දේශන අහලා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරපු මට මේ වගේ රූපයක මුලා වෙලා දුක් විඳින එක මට ගැළපෙනවද? මගේ අම්මා තාත්තා කොච්චර උත්සාහ කරාද මට ධර්මයේ නැඹ ධර්මයේ දෙන්න, මාව දුකෙන් නිදහස් කරන්න, මට බණ දහම් අහන්න, පන්සල් යන්න, බුදු සාදු කියලා වඳින්න, ඒ කුඩා කාලේ පටන් මට උනන්දු කරපු මගේ අම්මා තාත්තා වෙනුවෙන් මම මේ දුකෙන් නිදහස් වෙනව නේද? මම දුක් විඳිනකොට මගේ හිතවත් අය මගේ කල්යාණ මිත්‍රුණු දුකටපත් වෙනවා. මං දුක් වෙනකොට සතුරුණ කටියකුත් ඉන්නවා. කවුද? තමන්ගේ කාමනාපය සතුටු වෙනවා තමන් දුක් විඳිනකොට. ඔබ කැමතිද තමන්ගේ අමනාපය සතුටු කරවන්න? එහෙනම් ඉක්මනටම ධර්මය හැසිරෙන්න වෙනවා. ඔබ දුකටපත් වෙන හැම මොහොතකම ඔබෙත් එක්ක අමනාපය සතුටු වෙනවා. හොඳ වැඩේ වුණේ කිය. කටින් ඔබ වචිතෙන් කියනවා. නමුත් ඔබ දුකටපත් වෙන හැම මොහොතකම ඔබට ආදරය කරන මේ ලෝකය විතරක් නෙවෙයි ගියාත්ම භාවය අමල තාත්තා ඔබ වෙනින් දුක් වෙනවා. ඒ නිසා ඔබට අයිතියක් නැහැ ඒ අය දුකටපත් කරන්න. ඔබ ඒ අය ගැන හරි හිතලා ඔබ මේ ධර්මයෙන් දුකෙන් නිදහස් වෙන්නට ඕන. සතුට ලබන මාවත තේරුම් අරගෙන උපරිම ලෙස මේ සතුට ලබන මාවතේ ඉදිරියට යන්නට අපි වීරය කරන්න ඕන. පින්නතුනි, මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ එක අතකින් කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා මේ හතර ගැන සිහි තියාගෙන ඉන්න ගමන් ඒකට සතිපට්ඨානය කියලා කියනවා, සතිපට්ඨාන භාවනාව කියලා කියනවා. ඒ හතර කය, වේදනා, සිත, සිතිවිලි කියන මෙන්න මේ ස්ථානවල සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන විදියට හට ගැනීම, නිරුද්ධ වීම දකිනවා. දකින්න දකින්න යාට මුලදී බාහිර රූපයෙන් මිදුණා. බාහිර රූපයක් දකිනකොටම දන්නෝ මේ සිතුවිලි ටිකක් හටගෙන නිරුද්ධ වුණා කියලා. සිතුවිලි පැත්තෙත් ඔහු බලනවා. ඊට පස්සේ මේ සිතුවිලිත් මේක හඳුනාගත්ත සිතුවිලි ටිකක් ඉස්තර දෙයක් නෙවෙයි. ඒකත් අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකිනවා. ඒකේ සමුදයයක් දකිනවා. ඊට පස්සේ තමයි මම මේ පැත්තේ ඉඳලා මේ පැත්තේ සිතුවිලි බලනවා කියලා ඒ අන්තයට යන්නේ නැහැ. දකිනවා තමුනේ බාහිර දෙයක් නෙවෙයි. මේක සිහි කරන කෙනාම තමයි මේ අවබෝධයත් හට ගැනීම නිරුද්ධියමත් කියලා මේ දොය නිසිත වූ ලෝකේහි, ඇත නැත කියන ලෝකේහි, අභ්‍යන්ත සහ බාහිර කියන ලෝකේහි, මම සහ පිට කියන ලෝකේහි මේ දෙකම ස්පර්ශ නොකර ඒ තැනැත්තා සමස්ත ජීවිතයම ස්කන්ධ පංචකයක් විදිහට දකිනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා. පින්නතුනි කාලයක් කරන්න බලන්න. තමන්ගේ ජීවිතයේ පුදුම විදිහේ වෙනසක් වෙනවා. තමන්ගේට ආධ්‍යාත්මික ජීවිතය ඉදිරියට යන විතරක් නෙවෙයි, තමා ලෞකික ජීවිතයේ බලාපොරොත්තු වෙන දැහැමි කටයුතු සියල්ලක්මත් තමන් බලාපොරොත්තු වෙනටත් වඩා ඉක්මනින්, බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඒවා සම්පූර්ණ වෙනවා. ඇයි? මෙතනත්තා අනිත්‍ය සංඥාව සමුදයයි මෙනෙහි කර විතරක් නෙවෙයි, එයා සමතේ වඩනවා, එයා සිල් රකින්නවා, එයාගේ යුතුයකම් ටික හොඳට කරනවා. අම්මා තාත්තට සලකන ඒවා, දරුවන්ට සලකන ඒවා, එයා ඥාතීන්ට සලකන ඒවා, රැකී රක්ෂා කරන ඒවා, ගේ දොර පිරිසිදු කරන ඒවා, වෙනදටත් වඩා ඉතාම සතුටෙන් එයා කරනවා. වෙන දෙයාට කටයුතු කරන්න ලොකු ඉක්මනක් තිබුණා. පරක් වෙනවා කියලා හරි ඉක්මනට වෙන දෙකලී. දැන් එයාට එහෙම ඉක්මනක් නැහැ. ඇයි? යා කලින්ම ටයිම් මැනේජ්මන්ට් කරගන්නවා. යා උදේ පහමාරට අවදි වෙන අමාරු නම් යා වෙනට 10කට 15කට 20කට කලින් අවදි වෙලා මේ කලබලේ අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් රාත්‍රියේ කාලේ ටිකක් යා වැඩිපුර වැඩ කළා, උදේ බර අඩු කරන්න රිලීස් වෙන්න වැඩ ටික කළා ඔබ දිනන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔහු මෛත්‍රී භාවනා නිතර වඩනවා. අනිත් අයගෙන් තමන්ට වෙන ගැටලු හුඟා පාලනය කරනව දක්ෂ වෙනවා. දිට දම වේදෙනිය වශයෙන්ම මෛත්‍රී වඩනකොට මනුස්සානම් පියෝ හෝති කී විදිහට මනුස්සයන් විතරක් නෙවෙයි තමන්ගේ මීගිය ඥාතීන්, දෙවියන් තමන්ට ලොකු උපකාරයක් කරමින් තමන් කරන කටයුතු වලට ආශිර්වාද කරනවා. තමන්ට ලොකු අනුතරක් වෙන්න දෙන්නේ නැහැ කට්ටිය. හැම වෙලාවෙම ඔබ අඛණ්ඩව මේක කාලයක් කරොත් ලොකු ශක්තියක් වෙන ඔබට මේක බලන්න. ඔබ වාහනේ අරගෙන එළියට යනකොටම හරියට ජනාධිපතිතුමා එළියට බැස්ස වගේ ගාඩ් එක ඉන්න ඔබට නොපෙනෙන ආරක්ෂාවක් ඔබ වෙනින් සියල්ලක්ම ඒ අය තැන්වල ස්ථානගත වෙලා ඉන්නවා. ඔබ ආරක්ෂා කරන්න. හැබැයි ඒ සඳහා අඛණ්ඩව කාලයක් දැඩි පරිශ්‍රමයෙන් අවංකව මෛත්‍රිය සාගතව උපරිම ධර්මයට යමින් ධර්මයට අනුව ගත කරමින් මේ දිවි අපි ඉදිරියට ගන්නට ඕන. එහෙම හිටිය කමරට පින්නතුනේ මරණයෙන් පස්සේ ජීවිතේ දරක් නෙවෙයි මේ ජීවිත කාලෙම තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය සතුට සැනසීම තමන්ට දකින්න පුළුවන්. ඉතින් පින්නතුන අද අපි සාකච්ඡා කළේ බුදුදහමේ පරිසම්පාදයට අදාළ ප්‍රධාන කරුණු ටිකක්. ඉතින් අපි අපේ දැනුමට අනුව ඉතාම අඩුවෙන් තමයි මේ කරුණු සඳහන් කළේ අපට ලැබෙන කාලයත් එක්ක. ඉතින් ඔබ තවදුරටත් මේ කරුණු කියවලා දැනුම දිනු කරගන්න උත්සාහ කරන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන විදිහට මේ හටගන්න ලෝකය මිච්ඡා ප්‍රතිපදා විදිහට දේශනා කළේ රෝන් පැත් කියලා. ඒ වගේම අවිද්‍යා යත්‍ය වාසයස් විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ අවිද්‍යාවෙන් සංස්කාරාදී අංග නිරෝධ කරන විදිහට බලන මාවත දේශනා කළේ සම්මා ප්‍රතිපදා විදිහට. එතකොට අවිද්‍යා සහගතව සංස්කාරාදී හටගෙන ජරා මරණ ස්පර්ශ කිරීම නැත්තම් විඥාන චර්යාවෙන් අඥාන චර්යාවට යෑම මදුපිණ්ඩික සූත්‍රයේ කියපු විදිහට අවිද්‍යා සහගත වැස ආදී ආයතන නිස්පාදනය වීම වෙනත් විදිහකින් කියනවා නම් කිංසුකම සූත්‍රයේ කියපු විදිහට අර වැරදි දූත යෝලක් විසින් අනවශ්‍ය විදිහට පණිවිඩ අරගෙන දීලා නගර මැදින් දැන් නගර හිම එළියට අරන් යනා වගේ අපි දුකට පත් වෙන ආකාරයකුත් තියෙනවා. අන්න ඒකෙන් නිදහස් වෙන්නට අපි උපරිම ලෙස කටයුතු කරන්නට ඕන. අන්නේ කටයුතු කරනකොට අපි ඉන්නේ සම්මා ප්‍රතිපදාවෙන්. එතකොට අවිද්‍යාව නැතුව අවිද්‍යා සහගතෝ සංස්කාර ඇති නොවන විදියට අපේ ජීවිතය සකසා ගන්න. එහෙම සකසා ගන්න පමණට අපි කිංසුකම සූත්‍රයේ කියපු විදියට අර ඇතුළට යන දෝත යුවල සති පඤ්ඤා නැත්තම් සමති දර්ශන යමති දෝත යුවල විසින් තමයි පණිවිඩය දොරටු වෙ ඉන්න සතිය නැමැති නගර දොරටු පාලයාගෙන අවසර අරගෙන ආර්යසනිකේ මාර්ගයේ නැමැති පාරෙන් ගිහිල්ලා සතර මං හන්දියේ ඉන්න විඥානේ නැමැති නගර හිමියාට දීලා ඒ පණිවිඩය ඇත්ත විදියටම දීලා ගිහිව පාරෙන් මෙනවා. නගර හිමියාට කිසිම හානියක් කරන්නේ නැහැ. අන්නේ හිමිනකොට මොකද්ද වෙන්නේ? අපේ නාමකායේ පටිඝ සම්පස්සිට යන්නේ නැහැ. සිතිවිලි ආවනම් ඒක හොයාගෙන බාහිර ලෝකෙට නැඹුරු වෙන්නේ නැහැ. රූපකයේ අධිවචන සම්පස්සිට යන්නේ නැහැ. අස්කනාසාදී ඉන්ද්‍රිය පහෙන් අරමුණු කරණේවට අපි ඔස්සේ සිතිවිලි ටික පැත්තට නැඹුරු වෙන්නේ නැහැ. ඒ දෙකම හටගෙන නිරුද්ධන ආකාරය අපි දකිනවා. ඒ දකින දකින මොකද්ද වෙන්නේ? රූපං අත්වතෝ සමනපස්සති රූපය ආත්ම වශයෙන් ගන්නේ නැහැ. රූපාන්තං වාත්තානං ආත්මයට නැත්නම් සිතට රූපයක් තියෙයි කියලා ගන්නෙත් නැහැ. රූපස්මින් වාත්තානං රූපය තුල ආත්මය බැසගෙනේ කියලා ගන්නෙත් නැහැ. අත්තනිවාරූපං ආත්මය නැත්නම් සිත තුල රූපය බැසගෙන ඉනවාය කියන හැඟීමත් ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ අඩු වෙන්න කෙලස් අඩු වෙලා තමන්ටම තමන්ගේ මානසික සුවය දැනෙන ගන්නවා. ලෝභ ද්වේෂ අඩු වෙනවා. කාමරාගාදී ටිකෙන් ටික අඩු වෙනවා. එන්න එන්නම තමන්ගේ ආධ්‍යාත්මික සතුට වර්ධනය වෙනවා. තමන් ජීවිතේ කොච්චර වැදගත් කියලා පුද්ගලික දේවල් තිබුණත් ඒසියට වඩා තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයේ සිහින කුමරා බවට පත් වෙන්නේ මොකන්ද? මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය බලන වාරණ. ඒ සඳහා තියෙන ക്ഷേම භූමිය තමයි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේ වාසය කරමින් හැම මොහොතෙම තමන්ගේ ස්කන්ධ ධාතු ආයතන මේ දේ ගැන සමුදේ වශයෙන් අත්ංගම වශයෙන් ආස්වාද වශයෙන් ආදීන වශයෙන් නිස්සරණ වශයෙන් බලන. මේ සඳහා මූලික පදනම පරිසම්පාදී පිළිබඳ අවබෝධය ලැබීම, සම්මාදිට්ඨිය, දුක පිළිබඳ අවබෝධය, එපමණට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලැබිලා ඒතනත්තාගේ ෂේම භූමි බවට පත් වෙන්නේ නිර්වාද්‍රිත වාසස්ථානය බුදුරජාණන් වහන්සේගේ කුඹුර පිය උරුමේ වශයෙන් සැලකන්නේ මොකද්ද? සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම. යම් වෙලාවක සතර සතිපට්ඨානේ වාසය කරනවා නම් කෙනෙක් ඒ අවස්ථාවේදී ඒතනත්තාට මායාව පේනවා. මායාවට ඒතනත්තා පේන්නේ නැහැ. යම් කිසි වෙලාවක සතර සතිපට්ඨානෙන් අයින් වුණා නම් ඒ වෙලාවට මායාවට යව පේනවා. එයාට මායාව පේන්නේ. ඒ නිසා පේනතුනි අපි බුදුරජාණන් වහන්සේගේ සාරසංගේ කල්පලක්ෂයක පරිශ්‍රමයක ප්‍රතිඵලය. ස්වාමීන් වහන්සේලාගේ වසර 2500ක කැපවීම අපේ අම්මල තාත්තලා අපට කරපු උපකාරයක ප්‍රතිඵලය විදියට අපට ලැබිච්ච මේ ජීවිත නැමැති කුසුම මේ සම්බුද්ධ ශාසනය නැමැති විල තුළ අපි උපරිම ලෙස විකසිත කරගන්නට ඕන. ඒ සඳහා ලැබෙච්ච හොඳම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අපි ලබා ගන්නට ඕන. ගතවන හැම මොහොතක්ම සිහියෙන් නොනින් වාසය කරමින් මේ දහම් මගේ අප්‍රමාද විදිහට යන්නට අපි සියලු දේ කැප කළ යුතුයි. සියලු උත්සාහයන් දැරිය යුතුයි. ඒ සඳහා තමන් මේ ගමන මේ ඉදිරියට යන අතරේදී තමන්ගේ ළඟම ඉන්න දරුවන්ට, අම්මලට, තාත්තලට, ඥාතීන්ට, හිතමිතුරන්ට මේ දහම දෙන්න. ඒ අයත් මේ දහම තුල ඉක්මවන්නට දරන උත්සාහය අපට මේ දහම් මාගේ ඉදිරියට යන්නට ලොකු ආශිර්වාදයක් වෙනවා. දහම් මාගේ ඉදිරියට ඉන්නට උදව් කිරීම පින්නතනේ ඉතාම වැදගත් දෙයක්. ඒක තමන්ට හොඳ ධර්ම දේශනා, කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නටත්, මේ දහම හොඳට නිර්පද්‍රිතව විවේකීව පහසුවෙන් රකින්නටත් ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබ දැනටත් ඔබට මේ වරප්‍රසාද ලැබිලා තියෙන්නේ ඔබ අම්මලා තාත්තලා සලකන අය, පංචශීලය රකින අය, ස්වාමීන් වහන්සේලාට ගරු කරන අය, ඔබ යුතුකණ්ඩික හොඳට කරන අය, පින්කම් කරන අය, බොහොම නිර්ලෝභීව දන් දෙන අය. අන්නේ නිසා තමයි ඔබට මේ දහම් වරප්‍රසාද ලැබෙන්නේ. ඒක ලැබෙනකොට පින්තුනේ තව තවත් මේ දහම තුල හික්මෙනට ඉදිරියට යන්නට අපේ උත්සාහ ගන්නට ඕන. ඉතින් එහෙම කිරීමට ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුන්ට ධර්මයේ ගැටලු මහල තියෙනවා නම් ආනටත් පුළුවන්. පොට්ටාබ ගන්නහා කියන්නේ මේ කයට දැනෙන ස්පර්ශය තියෙනවනේ. ස්පර්ශයෙන් ඒ ස්පර්ශය තියෙන ආසාව. ඒ කියන්නේ රූපයට තියෙන රූප තෘෂ්ණාව, තණ්හාව. ඊට පස්සේ ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටාබ තණ්හා. පොට්ටාබ ගැන අපි කියමු කවුරු හරි ඇඟට ගන්නවා කියලා. අපි දිගටම ආසනම් ඒකට ඇඟට ගන්න. ඒක නැත්නම් අපේ කාමක ජීවිතේ මේ කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඒකට තියෙන ආසාව ස්පර්ශය. ධම්ම තණ්හා කියලා තියෙන සිතිවිලි වලට තියෙන ආසාව. ඒකේ තියෙනවා ප්‍රභේද තියෙන ධම්ම තණ්හා කියන එක. ධර්මිකව අපිට හිතෙන සාමාන්‍ය ධර්මයක විතරයිනේ. ඒක නෙවෙයි සිතිවිලි වලට තියෙන ආසාව. සංඥා චේතනා වලට තියෙන ආසාව. නියති මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේකයි. නත්තේ දෙන්නම් නත්තේ ඉට්ටම් ආදි වශයෙන් ධර්මය සඳහන් වෙනවා. දන් දීමේ විපාක නැහැ, සිල් රැකීමේ විපාක නැහැ, අමෝපියන සැලකීමේ විපාක නැහැ. එහෙම කියලා ඕ දැඩියෝම කිසිම කර්මයේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. කියන අම්ම තාත්තට හානියක් කරත් මොකුත් වෙන්නේ නැහැ කියන දැඩි දෘෂ්ටිකින් ඕ දානයක්වත් කෙනෙකුට උදව්වක් කිරීමක්වත් ඒ කිසිම දෙයක් ඕ විශ්වාස කරන්නේ එකින් ප්‍රතිඵලයක් ලැබෙනවා කියන. දැන් ඒකෙන් කියන්නේ ආගමකට අයිති නොවන කට්ටිය ඔක්කොම නියති මිත්‍යා දෘෂ්ටි කියලා හිතන්න එපා. සමහර අය කිසිම ආගමක් නොරකින අයත් තමගේ අම්මට තාත්තට සලකනවා. හොඳට රැකියා කරනවා. දුප්පත් කෙනෙක් දැක්කම සලකනවා. නමුත් යා පරලොව පිළිගන්නේ නැහැ. ඒ වුණයි කියලා යා නියති මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ නැහැ. නියති මිත්‍යා දෘෂ්ටි වෙන්නේ මේ කිසිවක් නොපිළගන්න කෙනාට. එහෙමයි අඩුවෙන් ඉන්නේ ඇත්තෙම. එනිසා කෙනෙක් දැක්ක ගමන්ම එකපාර මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පායි. ඇතැමිට වෙනත් ආගම්වල ඉන්නේ තමගේ ආමර තාතර හොඳට සලකනවා, සමාජ සේවයන් වලට සම්බන්ධ වෙලා සලකනවා. එහෙමයි ඉන්නේ. ඒගොල්ලන් කර්මය කියලා දන්නේ නැති වුණාට එයාට අඩුගාන යා හිතනවා මේ දේ කළා මගේ මනසට සුවයක් තියෙ කියලා එකෙන්. ඒක අනිසස් විදිහට යානි සසරේදී හොඳ තැනක ඉපදෙන්නට ලැබෙනවා. නියති මිත්‍යාස්ටි කියන එක නම් එහෙම නෙවෙයි. ඔහෝ ඊටාම දැඩිසේ ඒ කියන්නේ අර ධර්මයේ සඳහන් වෙන්නේ ওই මක්කලි ගෝසල් එහෙමයිනේ. ඔහු කියන්නේ ගංගා නම ගඟේ මේ කොනේ ඉඳලා එහා කොනට කන්දක් මුදුනට දානි දීගෙන ගියත් කිසිම අනිසංසයක් නැහැ. ගංගාවේ මේ කොනේ ඉඳන් අනිත් කෙළවරට හමු වෙන හැම කෙනාම සමූල ඝාතනය කරන් ගියත් කිසිම අකුසලයක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මට්ටම. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ලෝකේ ඉනසාස්රෝණ අතරින් මක්කලි ගෝසල් තරම් පාපකාරී කෙනෙක් අනර්ථකාරී කෙනෙක් මම දකින්නේ නැහැ කියලා. මොකද එයා මේ නියති මිත්‍යාස ඍජුවම උදව් කරපු කෙනෙක්. ආගම සාස්ත්‍රවල නිකන් කෙනෙකුත් නෙවෙයි. සාස්ත්‍රවලෙක් මෙහෙම අනුගාමියන් කියනවා නම් අනුගාමිකෝ කොච්චරනම් දුගතිගාමි වෙනවද? බුදුහාම දේශනා කරේ මක්කලි ගෝසාල කියන්නේ හරියට මාළුවන්ට දාන ඇමක් වගේ කියලා. ඒ තරම් ලෝකෙට හානිය කරනවා කියලා. තමයි ඒ ටික පැහැදිලිම තියෙන හෑන්ඩ් අවුට් එකේ බලන්න. ඒක ඇත්තම සති නිමිතට හිත තියලා ඒ කියන්නේ අරමුණ දිගේ යන්න එපා, ඒක ෆලෝ කරන්න එපා. ඒක ආවට පස්සේ ෆලෝ කරන්න එපා. ඒ වගේ කරුණු 18ක් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර අය දැන් හුස්ම ගන්නකොට මුල මෙතනයි, මැද උදරය, කෙළවර දෙකණිය හොම් කියලා මෙනෙහි කරන්න ඉන්නවනේ. අන්න එහෙම මෙනෙහි කරන්නේ නැහැ ඇත්තෙන්ම. අපි නිතරම ආනාපාන සතියේදී මේ ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නේ. ඇතුළට ඇතුළ වෙන බව දන්නවා, පිට වෙනකොට පිට වෙන බව දන්නවා. ඉතින් ඒ වගේ අර නියම අරමුණෙන් බැහැරට යන ආනාපාන සතිය වැරදෙන කරුණු 18ක් ගැන සඳහන් වෙනවා. ඒක අපි හැන්ඩ්අවුට් එකේ දීලා ඇති ගිය සතියේකේ. ඒක බලන්න, ඒක පැහැදිලිවම සිංහලෙන් පාලි පාඩයක් තියෙනවා. සිංහල එකක් තියෙන එක කියවලා බලන්න. ඔව් ඇත්තම දැන් අපි ආශාසයන් ගත්තොත් අනේ හරි හොඳ එකක් කියලා හිතනවනේ. ඒකට නිකන් කැමැත්තෙන් කරනවනේ. ඒකට ආශා කරනවනේ. එහෙම කරන්නේ නැහැ ඇත්තෙම. ප්‍රාසාසන අනේ හරි සනීපය ප්‍රාසාස කරනකොට කියලා. එහෙම ඒකෙන් මේ ආස්වාදයක් විඳින නෙවෙයි යන්නේ. ඒකේ ග්‍රැටිෆිකේෂන් එකට යන්නේ නැහැ. ඒක සාමාන්‍ය සිද්ධියක් ගැන කියලා විතරයි බලන්නේ අපි. නිතර මේක පාවිච්චි කරන්නේ Tamanne සිහිය දිනු කිරීමේ ට්‍රෝල් එකක් විදිහට විතරයි ඇත්තෙන්ම. ඊට වඩා අයහා ගිහිල්ලා අපි මේකෙන් සාමාන්‍ය ඕලාරික ආස්වාදයක් විඳින්න යන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඇලීම කියන්නේ තර ආස්වාදයේම දිගට ගිහිල්ලා ඒකට ඇලෙනවා. ඒ කියන්නේ නැත්තම් පාවේ පාවේ ඉන්න ආසා කරනවා මේකෙන්. මේක හුඟ වෙලාවක ඉන්න ආසා කරනවා ඒ වගේ. ඒකට ආසාව. ඇත්තෙන්ම අපි දැන් ආස්වාස නිමිත්තට හිත තියන්නේ. අපි මේ සති නිමිත්ත කියලා මේ ආශ්‍රිතව හිත තියන්නේ. දැන් අපිට හිතනවා අපි මේ හුස්මට බලන කියලා. හුස්ම බලනවා තමයි. නමුත් වැඩි අවධානය තියෙන්නේ මේ ස්ථානය ගැන. මේ ස්ථානය ගැන හිත තියලා තමයි අපි හුස්ම ඇතුළෙන් පිටවීම බලන්නේ. අර ආස්වාස් ප්‍රාස්වාස කාරණයට නෙමෙයි හිත බඳින්නේ ඇත්තෙම. ඒ තියෙන ස්ථාන ස්පර්ශන ස්ථානය බලමින් ඒකේ සිදුවන ක්‍රියාවලිය අපි බලමින් ඉන්නේ. හරියට උදාහරණයක් ඇටියට අපි ගෙදර පාරක් ළඟ ඉන්නවා. ඉන්නකොට ඉස්සරහ වාහන එහාට මෙහාට ගමන් කරනවා. ගමන් කරනකොට අපි ඔළුව හරවල බලන්නේ නැහැ ඇත්තෙම. ඔළුව හරවල බලන්නේත් නැහැ, ඒ වාහනේම බලන්නේත් නැහැ. අපි එතන ඉඳලා එහා පැත්තේ දිහා බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ සති නිමෙත දිහා බලාගෙන ඉන්නේ. හැබැයි බලාගෙන හිටියට අපි දන්න වාහනේ මෙහාට ගියා, වේගෙන් ගියා නම් වේගෙන් ගියත් දන්නවා. දිගං වා, රස්සං වා. ඒ ඔක්කොම දන්නවා අපි. වාහනේ හැමින්ද ගියේ, දිගටද ගියේ ඔක්කොම දන්නවා. නමුත් සති නිමෙතත් එකයි ඉන්නේ. ඕ දැන් ඒ කියන්නේ උස්ම අරගෙන ඉවර වුණාට පස්සේ හිතන්නේ නැහැ. හුස්ම ගන්න වෙලාවේදී අපි කියන්නේ නිතරම ප්‍රසන් මොමන්ට් එකේ තියාගන්න කියලා. කලින් අරගත්ත හුස්ම ගැන නෙවෙයි සිහි කරන්නේ, දැන් මේ යන හුස්ම ගැන සිහි කරන්නේ. ඔය අනාගතේ ඊළඟට ගන්න හුස්ම ගැන නෙවෙයි හිතන්නේ. දැන් නිතරම මෙතරම නිතරම වාහනේ මේ වෙලාව යන වාහනේ ගැන හිතන්නේ. ගියපු වාහනය හැරිලා බලන්නේ නැහැ. අනේ යා දැන් වේගෙන් ගිහලා දැන් හැපිලන්ද එහෙම ආ බලන්නේ නැහැ. තව වාහනයක් කොයි වෙලාවකද එන්නේ දැන් එහෙම බලන්නේත් නැහැ. ඔය නිතරම මේ ආශ්‍රිතය වර්තමානයේ ඉන්නේ. ඔය ඇත්තෙම දැන් භාවනා කරද්දී තමන්ගේ ප්‍රබෝධමත් බවක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකත් එක්ක අපේ තියෙන මිද්දට එහෙම යන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට ආනාපානස තියෙනවා කියලා හිතනවා. හැබැයි ටිකලක් යනකොට ගොරොන ළඟ ඉන්න කෙනාට ඇහෙන ගොරොන කියලා. පින්නතුනේ තමන්ට හිතෙන්නේ නැතම විට තමන් හොඳට ආනාපානස තියෙනවා කියලා. එහෙම නැහැ. එතකොට ලීන වෙලා. ඒ කියන්නේ තියෙන මිද්දට ගිහිල්ලා. ඒ ගැන තමන් හොඳ අවධානයෙන් හොඳට සිහින් ඉන්නට ඕන. ඔව් ඒ කියන්නේ මේක හිත කලබලන ගතියක් තියෙනනේ. ඇතැම් විට අපේ ආනාපානසති එකපාර වාඩි වුණත් අපට හිත තැම්පත් කරගන්න අමාරුයි. ඒ නිසා තමයි අපි මුලින් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාවක් වගේ භාවනාවක් අපි කරන්නේ. කරාට පස්සේ අර හිත උද්දච්චයට, ඒ කියන්නේ නිතර කැළඹෙන ගතිය අඩු වෙනවා. ආනාපානසතියට අර බෑග්ග්‍රවුන්ඩ් එක හදනවා ඒක. හදලා දෙන උපකාරය කරනවා. වෙලා යනවා අපි අනිත් එක බලාගන්නේ. ඔව් හොඳයි පින්නතුනි, අද 9:00 වුණා, 5:00. මේ ඉතින් ඒ ගියපාර හැන්ඩ්අවුට් එකේ ඉතාම පැහැදිලිව කරුණු විස්තර කරනවා. ඒ ටික තවත් බලා ගන්න. මේකේ පාලි පාඨයයි සිංහල එකේ ඒක වැදගත්. ඒත් මේ ආනාපානසතිය කරන කෙනෙකුට හුඟක් ප්‍රයෝජනවත්. ඒ ටික එක දැනගෙන කරොත් තමයි මේ මුදිර ආනාපානසතිය වැඩෙන්නේ. ඇතැම් විට අපි දැන් හිතාගෙන ඉන්නවා අපි කරන එක හරිය කියලා. ඇත්තෙන් මේ අටලොස් උපක්ලේශ ධර්ම තේරුම් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ අපි කොච්චර වැරදිද සමහරව කරන්න කියලා. හොඳයි පින්නතුනි, අද අපි මේ රැස් කරගත් සියලු කුණ ධර්මයන් අපි නමින් මියගිය ඥාතීන්ට තනමුදන් කරමු. ඉතින් මේ ස්ථාන ගොඩනගන්න හුඟා දෙනා උදව් උපකාර කරලා තියෙනවා. ඉතින් මේ ස්ථාන දවසෙන් දෙකෙන් ගොඩනගමු දේවල් නෙවෙයි පින්නතුනි. අවුරුදු 40-45 අඛණ්ඩව බොහෝ දෙනා එකතු වෙලා මහන්සි වෙලා සම්මාදම් කළා. ඇතැම් කණිත්යන්ගෙන් බැනුනොත් අහලා ඒ කරපු කටයුතු වලින් තමයි මේ ස්ථාන මේ තත්ත්වයට ආවේ. ඉතින් ඒ බොහෝ දෙනෙක් ඇතැම් විට ජීවතුන් අතර නැහැ. ඉතින් ඒ හැම දෙනාමත් අපි සිහිපත් කරලා එයටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් මේ පින්තුන මින් මිය ගිහිපු තමගේ ආදරණීය අම්මල තාත්තල ඇති වාහක උදව් උපකාර කරපු. ඉතින් ඒ පින්වත් අම්මල තාත්තල හැම දෙනාමත් මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ඒ හැම දෙනාම උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දැහැමි රැකවරණය ඔබ හැම දිනාටම සලසා දෙත්වා. දෙවියන් රත්නයේ පින උතුමෝ නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේස. ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි පින්වත්නි, හුඟක් සතුටට පත්වන්න අපි මේ දින 6ක් සති 6ක් තිස්සේ කරපු වැඩසටහන් මාලාවේ අද මේ 6 වෙනි දවසේ නිමාවටපත් වුණේ. ඉතින් මේ ස්ථාන ගොඩනගන්නට බොහෝ දෙනෙක් දිවාරය දෙක්කේ විහසමාසි වෙනවා. සමහර අය 12 එක වෙනකන් සාකච්ඡා කරනවා, මීටින් තියනවා. ඉතින් මේ බොහෝ දේ කරන්නේ කරන දේෙන් ගන්න ප්‍රයෝජනේ තමයි මේක. දැන් මෙතෙන්ට මේ රිසල්ට් එක ගන්න තමයි අනිත් හැමදේම කෙනාව මහන්සියල වැඩ කරන්න. ඔබට පේන ඇති වත්ත පිටිය දැක්කමනේ කොච්චරනම් මහන්සියක් වෙනවද කටියේ, කොච්චර වියදමක් කරනවද. සමහර වෙනතුන් මල් ගස් ගෙනල්ලා, හේවණට ඉන්න ගස් ගෙනල්ලා විශාල වියදම් කළේම කරන්නේ. ඉතින් ඔබත් ඒ ගැන මදකට හරි හිතන්න. ඉතින් ඒ අයට කරන ලොකුම ගෞරවය තමයි අපි මේ ස්ථානවලින් ප්‍රයෝජන ගන්න එක. ස්ථානයෙන් ප්‍රයෝජන ගන්න කියලා අපේ නම කියවගෙන කීර්තිය ලබන්න නෙවෙයි ඇත්තෙන්ම. ස්ථානයෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ ධර්මය අහලා උපරිම ලෙස මේ වහලයට ඉඳගෙන අපි දහම ප්‍රගුණ කරන්නට ඕන. ඒ වගේම අනාගත පරපුරට මේ දහම ගෙන යන්නට අපි උදව් කරන්නට ඕන. අපේ දරුවන්ට අපි මේ දහම් වරප්‍රසාදය ලබා දෙන්නට ඕන. ඉතින් ඒක තමයි මේ දේවල් වලින් ගන්න ප්‍රයෝජනය. ස්ථානයෙන් වහලක උඩ තිබ්බට ස්ථානයේ ප්‍රයෝජන ගන්නවා වෙන්නේ නැහැ. ඒ නිසා ස්ථානයේ වටිනාකම වැඩි වෙන්නේ ඔබ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත පමණට. අපේ හිතේ තියෙන රාග ආදී කෙලෙස් අඩුණු පමණටයි අපි මේ ස්ථානයෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. ඉතින් එහෙම කරන්නට ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උතුම් පින් දහමල බලයෙන් අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නිම්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, හොන්තු සම්දේති පානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙන්තු, බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.